සංසාර සාරෝග විනීතනිසං සන්නේත සාතං සුචිසාරදීසං සන්දේරකං සොන්න තනුපලාසං සංලාපදේසිං පනමේ විසාසං සංසාදිගං කේවලමෝහනාසං සන්නාහ කම්මාර රණේ විසේසං සංසේවිතං දාසි මුදාරහාසං සංහාර ධම්මං පනමේ සදාසං සන්දාස ගන්නා සිත පාපනාසං සන්නාපදංසින් අත ගෝර පාසං සම්පාරගාමින් සුචිසාරවාසං සංවාර සංඝං පනමේ රසාසං නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ගෞරවනීය මහත් සංඝරත්න අවසරයි සැදහවත් වාසනාවන්ත පින්තුනි ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරස්ථානයේ මාසිකව සිදු කෙරෙන සදහම් වැඩසටහන 2025 වර්ෂයේ මේ නවන් පුල් පොහෝ දිනේ වෙනුවෙන් සිල් සමාදන් වුණු පින්තුන් මේ අවස්ථාවේදී දහමට සිය අවධානය යොමු කරන අවස්ථාව. පින්තුනි අපට මේ සඳහම ලැබෙන්නේ පින්තුන් දන්නවා සසර කලාව මහත් වූ පින කානිසංශයක් විදියට බුද්ධ ශාසනයක් ලැබලා ඒ අතර පරිපූර්ණ මිනිසා ස්වභාවයක් ලැබුණු මේ මොහොතෙහි අපේ ජීවිත ලැබෙන වටිනාම දේ තමයි සද්ධර්මය කියලා කියන්නේ. අනේ සද්ධර්මයේ සලකන්නේ සවන අනුතරය කියලා. අපේ දසවනලින් අහන උතුම්ම වටිනාම දේ තමයි සද්ධර්මය කියලා කියන්නේ. අනේ උතුම්ම දේ අපේ ජීවිතයට දසවනලින් ලැබෙනකොට අපට ලාභානුතරය කියන විදියට ලාභයන් අතරින් උතුම්ම ලාභය ලැබෙන්නට ඕන. ඒ තමයි ශ්‍රද්ධා ප්‍රතිලාභය. ශ්‍රද්ධා ප්‍රතිලාභය ලැබෙනකොට අන්න ඒත් එක්කම අපි බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන නිරතුරු ඇසුරු කරනවා. මෙලෙස තෙරුවන ඇසුරු කිරීමෙන් අපට ලැබෙන ප්‍රධානතම දේ තමයි දුකෙන් නිදහස් වෙලා සතුටෙන් සැනසීමෙන් ජීවත් වන්නට අපට අවකාශ සැලසෙනවා. ඉතින් පින්තුනි සද්ධර්මය කියලා කියන්නේ ඉතාම කෙටියෙන් සරලව ගත්තොතින් වඩාත්ම සතුටෙන් ජීවත් වෙන තියෙන මාවත. අප ජීවිතයේ බොහෝ දේවල් කරන සතුට බලාපොරොත්තු වෙන්නේ. නමුත් අප දෛනික ජීවිතයේ කරන දේවල් සහ ධර්මයේ පිළිපැදීම අතර ලොකු වෙනසක් තියෙනවා. ඒ මොකද්ද? අප සාමාන්‍ය ජීවිතයේ සතුට ලැබෙන දේවල් කරන දේවල් වලින් සතුට බොහෝ විට අප බලාපොරොත්තු වෙන්නේ අනාගතයේ දවසට. අදට වඩා හොඳ හෙටක් ලැබේවා කියලා අප ප්‍රාර්ථනා කරන්නේ. එහෙම නැති වුණත් සාම වශයෙන් අප එහෙමක් කරනකොට ඒ කරන දේ කළ ඉවරවට පස්සේ තමයි අප සතුට කියන එක බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා නිතරම අපට ලොකු කලබලයක් තියෙනවා යම් කිසි වෙලාවක ඉක්මනට කළ ඉවර කරන්න ඕන කියලා. ඒකට හේතුව අපි හිතන්නේ කරන වැඩේ කළ ඉවරවට පස්සේ තමයි සතුට තියෙන්නේ කියලා. වැඩ දෙයක් තියා දානයක් දෙන්න ගියත් එහෙමයිනේ. හරියම ඉක්මන් කලබලයක ඉක්මනට ඒක ඉවර කරගන්නේ. ඉතින් වෙනත් දෙයක් කරන්න ගියොත් 아무තේ හිතන දෙයක් නැහැ. දැන් දරුවෙක් හදන්න ගියත් එහෙමයි. හරේ කලබලයි ඉක්මනට ඇවිද්දවල ඉක්මන් ඉස්කෝලියවල වැඩිපුර අකුරු ගානක් වචන ගානක් උගන්වලා වැඩිපුර උපාධි ගානක් කරන් දීලා බලනකොට වටා පිටා බලනකොට දරුවගේ දරවත් නැහැ. ඊට පස්සේ තියෙන පාළුවේ දරුවගේ අර පින්තූර ටික බල බල පොඩි කාලේ හරි ලස්සනයි කිය කියන එක තමයි තියෙන්නේ. පින්නතුනි අපේ ජීවිතේ කරන හැම දෙයකම ලක්ෂණය තමයි අප නිතරම හිතන්නේ සතුට තියෙන අනාගතේ සහ විශේෂයෙන් යම් කිසි දෙයක් කරලා ඉවරනාට පස්සේ තමයි සතුට තියෙන්නේ කියලා. නමුත් ධර්මයේ පිළිපදිනකොට තියෙන විශේෂත්වය තමයි ඒ සතුට අපිට මේ මොහොතේම විඳින්නට අවස්ථා ලැබෙනවා. අනිත් දේ තමයි ධර්ම ශ්‍රවණය කියන අවස්ථාව පින්නතුනේ ධර්මයේ පුහුණු කරන අවස්ථාව. බොහෝ විට අපිට හිතෙන්නේ ධර්ම ශ්‍රවණය කිරීමේ අවස්ථාවක් දහම පිළිපැදීම වෙනත් අවස්ථාවක් කියලා. එහෙමත් නැහැ පින්නතුනේ. ධර්ම ශ්‍රවණය කරන ඔබ අවධානයෙන් සිහියෙන් නොනින් සෝදානම් වල වාඩි වුණා නම් ඒ වාඩි වෙච්ච මොහොතම තමයි ධර්මයේ පුහුණු කරන්න පටන් ගන්නතු අවස්ථාව. එනිසා සමස්ත ධම්ම කියන්නේ පින්නතුනේ අපනිතරම කියන පරිදි එක අතකින් මෛත්‍රිය දිනු කිරීම අනිත් අතින් සතිපට්ඨානය දිනු කිරීම සියලු සත්ත්වෝ සුවපත් වේවා කියන මෙත් සිතින් පටන් ගන්න අප මෛත්‍රියෙන් ආරම්භ වෙලා ඒක තවත් දිනවල අපි කරුණාව දිනු කරගන්නවා. ලෝකෙ දුක් ඉන්නේ නැහැ කියලා අනුකම්පාව දක්වනවා. ඒ අතර ලෝකේ සතුටෙන් සැනසෙමින් ඉන්න දිහා බලලා අප මුදිතා ගුණ ඇති කරගන්නවා. මෙත්තා කරුණා මුදිතා කියන මේ තුන ඇති කරගත්තට පස්සේ ඊළඟට පත්වෙන අවස්ථාව තමයි උපේක්ෂා කියන අවස්ථාව. අප දන්නවා අප කොච්චර මෛත්‍රී වැඩුවත් අප කරුණාව දිනු කළත් මුදිතාවෙන් හිටියත් අපිට පාලනය කරන්න බැරි ලෝකයක් තියෙනවා. කම්මස්සකෝමි කම්මදායක කියන විදිහට මේ කර්මයේ දායක කොට ඇති ඉන්න සත්වයා තුළ අපිට පාලනය කරන්න බැරි ලෝකයක් තියෙනවා. මහලු වෙනවා, ලෙඩ වෙනවා, ප්‍රිය විප්‍රයෝග වෙනවා. මේ වගේ දේවල් වලින් යුක්ත ලෝකයක් තුළ ඔහු අවබෝධයට පත් වෙනවා, උපේක්ෂාට පත් වෙනවා, මනස සිතක් ඇති වෙනවා, අඩලෝ දහම අභියස කම්පාන වෙන සිතක් ඇති කරගන්නවා. මෙන්න මේ සතර බ්‍රහ්ම විහරණ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන මෙන්න මේ හතර දිනු කිරීම තමයි බුදුදහමේ එක කොටසක් වෙන්නේ. ඔබ අප කොයිතරම් දුරට සතුටෙන් ගත කරනවාද, ඒ සතුට එන්නෙම තමන්ගේ ජීවිතයට වැඩි කරගන්නවාද කියන එක තීරණය ප්‍රබලම සාධකයක් තමයි තමන් කොච්චර මෛත්‍රියේ පාදක කරගෙන මේ සතර බ්‍රහ්ම විහරණ වඩනවාද කියන කාරණය. ඒක හොඳට මතක තියාගන්න පිණුතුනි. ඇස් දෙක පියාගෙන මෛත්‍රිය වඩනවා විතරක් නෙවෙයි, ඒකට කියන්නේ මෙත්තා සාගත මනෝ කර්මය කියලා. එතනින් ආරම්භ වන මේ මෛත්‍රිය මෙත්තා සාගත වචී කර්මෙන් තමයි අර්ථවත් වෙන්නට ඕන. අප වචනයක් කතා කරත් ඒකත් මෛත්‍රිය සාගතමයි කරන්නට ඕන. මෙත්තා සාගත කාය කර්මය ශරීරය යමක් කළත් කායික දෙයක් කළත් ඒකත් මෛත්‍රියමයි කරන්නේ. මුළු ලෝකෙම අය මගේම දරුවන් කියලා හිතලා කටයුතු කරනවා. ඔබ වාහනේ නැගී වෙලා ඉඳන්ම ඒ වාහනේ හදපු අයට මෛත්‍රිය වඩනවා. ඔබ යන වාහනේ යන පාරයයි පාර හදපු අයගෙන මෛත්‍රිය වඩනවා. ඔබට පාරදි හමු වෙන ඔබේ වටේම සර්කල් එකේ නැනිත් අයට මෛත්‍රිය වඩමින් කරුණාව දක්වමින් මුදිතා ගුණය වඩමින් අප කටයුතු කරනවා වෙනතුනි. මෙන්න මේත් එක්ක අපේ ජීවිතය දිනුනොත් තමයි සැබවින්ම අපේ ජීවිතයේ සතුට දිනුනා වෙන්නේ. මෙලෙස ජීවිතයේ දිනු කර ගැනීම මේ මනුෂ්‍ය ලෝකයේ බ්‍රහ්ම ලෝකයක් කරගන්න ක්‍රමයේ පිනතුන. අප දුක් විඳිය යුතු නැහැ. අප මේ ලෝකෙට ආවා පින් කරලා. යතරන් ඔබ මෙහෙට ආවේ. ඔබ ඉපදුනාට බොහෝ දුර ගමනක් මේ ආවේ. ලොකෝම ඩෙස්ටිනේෂන් එකට ඔබ ඇවිල්ලින්නේ. වැඩිපුරම පෑ ගණක් අහසේ ගත කළ ඔබ අහුරට මේක. එහෙමත් ඇවිල්ලා පිනතුන අප දුක් විඳිය යුතු නැහැ. මේ වගේ සත්‍යනමයක් ලැබෙච්ච මොහොතක අප දුකේ නිදහස යුතුයි. අන්නේ දුකේ නිදහස් වෙන මාවතෙහි ප්‍රධානතම මාර්ගයක් තමයි මේ සතර බ්‍රහ්ම විහරණ. ඒ නිසා මෛත්‍රී හැකියාව දිනු කරගන්න. අනිත් අතින් සතිපට්ඨානය පින්නතුනි. අපේ සිත සහ කය දෙක ගැන නිතර අවධානය යොදවීම. නැත්නම් කාය වේදනා චිත්ත ධම්ම කියන මෙන්න මේ හතර ගැන නිතර අවධානයෙන් වර්තමානය තුළ සිත පවත්වාගෙන දීම. ඒ සතිපට්ඨාන කොටස් දෙකකට බෙදෙනවා, සතිපට්ඨානය සහ සතිපට්ඨාන භාවනාව කියලා. සතිපට්ඨානය කියන්නේ මේ ලෝකයේ තුල හිත පිහිටවගෙන ඒ තුල කුසල අරමුණක හිත පවත්වා ගැනීම. පංච නීවරණ දුර වෙන ආකාරයට හිත කුසල අරමුණක වර්තමානය තුල පවත්වා ගැනීම තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. අප වඩා කියන ලෝකේ ලස්සන කර ගැනීම. අන්‍යතෙනින් විකසිත කර ගන්න අපේ ආධ්‍යාත්මික ලෝකය. අප දන්නවා බාහිර ලෝකයේ තුල අප සතුටෙන් හිටියත් කුසල අරමුණක ඒත් අපි නවිද්‍යාවෙන් කියලා. අන්නේ බාහිර ලෝකයේ නිර්මාණය නොවන විදියට අභ්‍යන්තර නිරෝධයකට ස්පර්ශ නිරෝධයන් කරා ගමන් කිරීම තමයි බුදුදහමේ ඉහළම ඉලක්කය වෙන්නේ. යන්න මට වේට ආපෝච තේජෝ වායෝ නගාදති කියලා සඳහන් කරනවා. මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත රූපවල නැත්නම් 28ක් පමණ වූ රූපවල හිත නොරදෙන විදියට හිතේ නිදහස් කර ගැනීම. ඒ බාහිර රූපයෙන් හිත නිදහස් කර ගන්න විදිහක් නෙවෙයි පින්තුනි. ඒ මොහොතේම ඒ බාහිර රූපයේ හේ නිරෝධී දකින අපේ මනස අනිත්‍යයි කියලා ඒ හේතනම විදර්ශනා කරමින් මනංච පටිච්ච ධම්මේතු පටිච්ච මනෝවිඤ්ඤාණම් මට්ටමේ අනිත්‍යතාවයක් දැකලා සම්පූර්ණයෙන්ම නාම රූප දෙකෙම නිදහස් වීම තමයි ධර්මය කියලා කියන්නේ. අනෙතෙන්දී අනිමිත්ත ශුඤ්‍යත අපනිහෙද කියන මෙන්න මේ සමාධි තුනට අපිපත් වෙනවා. අනිමිත්ත කියන්නේ බාහිර රූපය හෝ අභ්‍යන්තර නාමයන් තෙහි කිසිම දෙයක හිත නිමිත්තක් වශයෙන් නොගන්නා ස්වභාවය. ඊළඟට ශුඤ්‍යත හේතුඵල ධම දකිනකොට හේතු ඇති කලී හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධ වෙන මේ පරිසම්පද න්‍යාය දකිනකොට අප ලෝකයේ ශූන්‍ය වශයෙන් බලනවා. ඒක සමාධිය බවටපත් වෙනවා. අපඤ්ඤිත කියලා කියන්නේ අර අනිමිත්ත ශුඤ්‍යත දෙකෙන් ඇතිවන අවබෝධය තුළින් අප මේ ලෝකයේ තුළ තියෙන කිසිම දෙයක් සාර වශයෙන් හරයක් වශයෙන් ගන්නේ නැහැ, ප්‍රනිති වශයෙන් ගන්නේ නැහැ. මෙන්න මෙතනපත් වීම තමයි පිළිතුරු අපේ සමස්ත ආධ්‍යාත්ම දිනුව කියලා කියන්නේ. මේක තමයි ධර්මයේ අවසානය. ඔබ ස්වාමීන් වහන්සේට පූජා කරන දන් හැඳේ නම්, බුදුරජාණන් වහන්සේට පූජා කරන මලක් මහණේ දන් ඔබ ඒ දෑත් එකතු කරලා බුදුරජාණන් වහන්සේට ස්වාමීන් වහන්සේ කෙනෙකුට නමස්කාර කිරීමෙන් ආරම්භ වන මේ ආධ්‍යාත්මික ගමන් මඟ දානෙන් වඩා මාර්ගවත් වෙලා සීලෙන් අපේ චරිතය ලස්සන කරගෙන මෛත්‍රියෙන් ලකෙත් කරගෙන සතිපට්ඨානෙන් වඩා මාර්ගවත් වෙලා ප්‍රඥාවෙන් විකසිත වෙලා මුළු ලෝකෙන්ම නිදහස් වෙන ධර්මයක් තමයි බුදුහාමුදුරුවෝ අපට දේශනා කළේ. පින්වත්නි මෙන්න මේ ආධ්‍යාත්මික ගමන් මඟ ඉතාම සුවිශේෂී ගමන් මාර්ගයක්. මේ ධර්මයන් අපරකින් හැම කුඩා ගුණයක් තුළම අප සතුට ලබනවා පින්වත්නි. වර්තමාන මොහොතේ තුළම අප සතුට ලබමින් ඉන්නේ. ඒක තමයි ධර්මයේ සංදිතික සහකාලික කියලා කියන්නේ. සාන්තෘෂ්ඨික අකාලික වූ ධර්මක තියෙන සදාතනික ලක්ෂණය මේ. ඒ ධර්ම පිළිපදින ආරම්භ කර මොහොතේ පටන්ම අප සතුට ලැබීමත් ආරම්භ කළ වෙනවා. සන්තුට්ටි පරමන්දනං කියන්නේ මේක. සතුට තෘප්තිමත් බව ජීවිතයේ ඉහළම ධනිය විදිහට සලකන. අනේ දෙවිවෙන්නතුනි අපට අපේ ජීවිතය ගැන ඉතාම අවධානයෙන් ඉන්න අවශ්‍ය වෙනවා. එහෙදී අප උපරිම ලෙස සජිත්ත පරියෝධපනං කියන දහම් පදය ගැන විශ්වාසය තියනට ඕන. අපේ හිත පිරිසුදු යමක් කළොතින් අපට ඒ සැප විපාක ලැබෙනවා. යම් කිසි වෙලාවක හිත පිරිසුදු අප යමක් කළොතින් අපට ජීවිතයේ දුක එනවා කියන මෙන්න මේ අවබෝධය දහම ගැන අපට විශ්වාසයක් තියෙනට ඕන. මනසාකේ පදුට්ටිහින භාසතිවා කරෝතිවා හිත ලෝභ දේශ ආදී අකුසලලින් මිශ්‍රිත යමක් කරෝතින් අපට දුක් විඳින්න සිද වෙනවා. මනසාකේ පසනේන භාසතිවා කරෝතිවා පිරිසිදු මනසින් අප යමක් කළොතින් අපට ජීවිතයට සැපේනවා කියන කාරණය. මෙන්න මෙතන විශ්වාසය තියාගත්තොත් අප ජීවිතයේ වඩාත්ම අවධානයෙන් ඉන්නේ අපේ හිත ගැන. හිත ලස්සනට ලස්සන මනක් වගේ අපි තියාගන්නට ඕන. බාහිර කිසිම කෙනෙකුට ඒ ලස්සන හිත හිතට රාගයක්වත් ද්වේෂයක්වත් මාන්‍යයක්වත් ඊර්ෂ්‍යාවක්වත් මෝහයක්වත් ඇතුළු කරන්න බැරි විදිහටම අප අපේ හිත සුරක්ෂිත කරගන්නට ඕන, රැක ගන්නට ඕන, ආරක්ෂා කරගන්නට ඕන. අන්නේ හිත තමයි අපිට සැපය ගෙන දෙන්නේ. ඒ දහනය කරගත්තු, පිරිසිදු කරගත්තු, සංවර කරගත්තු හිත අපේ ජීවිතයේ සතුට සැනසීම ගෙන දෙනවා. පින්නතුනේ මේ ආධ්‍යාත්මික ගමන් මාගේ ලක්ෂණය තමයි ආරම්භයේ පටන් අවසානය දක්වාම ඊටම අනුපූර ප්‍රතිපදාවක් ඔස්සේ යන්නේ. මහා සාගරයේ වෙරළේ පටන් ක්‍රමයෙන් ගැඹුරට යනාසේ මේ ලෝතුරු ධර්මයේ ලක්ෂණය තමයි අනුකූපනින්නෝ, අනුකූප පොනෝ, අනුකූප පම්බහරෝ කියන මේ මහා සයුරේ තියෙන ලක්ෂණය මේ සද්ධර්මය තුළ තියෙනවා. අනුකූප සික්ඛා, අනුකූප කිරියා, අනුකූප පටිපදා කියලා මේක ධර්මයේ තුළ විස්තර කරනවා. භාගතුන් වහන්සේ ධර්ම දේශනා කරනකොට කිසියම් අනුපිළිවෙලකින් ඒක දේශනා කළා. මුලින්ම දේශනා කරන්නේ අනුකූපී කතා කියන එක. දාන කතා, සීල කතා, සංඝ කතා, මේ ආදී වශයෙන් දානය පිළිබඳව කතා, සීලය පිළිබඳව කතා, ස්වර්ගය පිළිබඳව කතා, පංචකාමයන්ගේ තියෙන ස්වභාවය, ක්ලේශයන්ගේ ස්වභාවය මෙන්න මේ මුලින් දේශනා කරනවා. ඒ වගේම සතර අපායය, සුගතිය, දිව්‍ය ලෝකය, බ්‍රහ්ම ලෝකය මේ වගේ කාරණා ගැන දේශනා කරනවා. මෙලෙස අනුපූර ප්‍රතිපදාවකින් ශ්‍රාවක సంతානිය සමනේ කළාවු භාග්‍යවතුන් වහන්සේ ඊට පස්සේ දේශනා කරනවා දුක්ඛ ආදී චතුරාර්ය සත්‍ය මිශ්‍රිත වූ සාමකාංශික දේශනාව. මෙන්න මේ ආධ්‍යාත්මික ගමන් මාගේ තියෙන ලක්ෂණය තමයි පින්නතුනි, ඔබ අප හැම දෙනාටම මේ ධම්ම මාගේ කිසියම් දුරක් යන්නට පුළුවන් පින්නතුනි. ඔබ හැම දිනකොට මේ දක්ෂතාවය තියෙනවා. ඔබ කිසියම් කෙනෙක් හිතන්න එපා මට ධම අමාරුයි, මට තේරුම් ගන්න බෑ කියලා. මම දුර්වලයි කියලා කිසියම් කෙනෙක් හිතන්නට එපා. ඒ වගේ මම දැන් හුඟක් වයසයි, මට වාඩි වෙලින් අමාරුයි, මට දෙයක් මතක තියාගන්න අමාරුයි, ඊටම සියුම්ම යමක් තේරුම් ගන්න අමාරුයි කියලා ඔබ කවුරුවත් හිතන්න එපා. ඔබ උපතින්ම මහා පිනකින් මේ ලෝකයට ආපු අය. ඒ පින නිසාම තමයි ඔබට මේ සද්ධර්මය ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා අවුරුදු 7 මාර්ග ඵල ලැබුවා හිටියා. අවුරුදු 120 දී පැවිදි වෙලා රහත් වෙච්ච අය හිටියා. ඒ නිසා අවුරුදු 120 කෙච්චේ නවත් නැණි මෙතන නේද? පින්නතුනි ඒ නිසා ඔබ හැම දිනෙකම දක්ෂයි, ඔබට මේ හැකියාව හැම තියෙනවා. ඒ නිසා ප්‍රඥාවට පින්නතුනි ශාරීරිකී ලෙඩ රෝගේ කරලා දාලන්නේ නැහැ. වයසේ කරලා දාලන්නේ නැහැ. එනිසා අපි හොඳට ධර්මයට හිත යොමු කරන්නට ඕන. ඔබ ඊටාම සතුට වෙන්න නොබට ලැබෙච්ච මේ ජීවිතය. ඔබ ඊටාම ලස්සන සුභතියක් ලැබුවේ. ඊටාම වටිනා පරිසරයක සාමකාමී පරිසරයක ඔබ ජීවත් වෙන්නේ. ඔබට මේ ලෝකයේ වටිනාම රත්නයන් ටික ලැබුණා. බුද්ධ ධර්ම සංගයෙන් තෙරුවන ලැබිලා තියෙනවා. ඔබට කල්‍යාණ මිත්‍රාන්සයෙන් මේ ලෝකයේ වටිනාම සද්ධර්ම ඔබේ ජීවිතයට නිරතුරුව ලැබෙනවා. අනේ ලැබෙන මොහොතේ උපරිමයෙන් ක්‍රියාත්මක කරන උත්සාහ කරන්න ඕන. අප මුලින්ම සඳහන් කළා මේ සඳහමක සම්පූර්ණයෙන්ම සතුට පදනම් කරගත් දාම. අනේ සතුට සම්පූර්ණ තීරණය වන්නේ වෙනතනි අප හිතන විදියෙන් අපේ ආකල්පය අපේ දැක්මනෝ. බාහිර බඩමුට්ටු පුද්ගලයන් කොච්චර අපට ඉන්නවද? අපේ රූපය කොච්චර ලස්සනද? ශරීරය කොච්චර නිරෝගීද? අපිට කොච්චර ධනිය තියෙනවාද කියන කාරණා නෙවෙයි අපේ ජීවිතයේ සතුට තීරණය කරන සාධක වෙන්නේ. අපේ ජීවිතයේ සතුට තීරණය කරන සැබෑම සාධක වෙන්නේ අපේ ලෝකයේ දෙස බලන ආකාරය වෙනතුනි. ලෝකයේ වැඩිපුරම සතුටෙන් ඉන්නේ හුඟක් ධනිය තියෙන නෙවෙයි වෙනතුනි. ලෝකයේ සතුට වැඩිපුර තියෙන්නේ ලෝකයේ දෙස සුභවාදීව හිතන මෛත්‍රියෙන් පොළොව ලෝකයේ දැස හිතන අයගෙන් තමයි ලෝකේ ලස්න වෙලා තියෙන්නේ. ඒ හැම වඩාත්ම ලෝකයේ සතුටින් ඉන්නේ. අනිසා අපිට කිසිම වියදමක් නොකර අප දැනටම ලබා තියෙන දේවල් වලින් සතුට ලබන ආකාරය බුදුහාඳුර අපට දේශනා කළා තියෙනවා. මංගල සූත්‍රයෙන් ආරම්භ වෙනවා පුබ්බේකගත පුඤ්ඤතා කියන කාරණය. පෙර පින් කරපු බව ඔබ ගැන හිතර හිතන්න මං ඉතාම ඉහළ පින් කළ මේ ලෝකෙට ආපු කෙනෙක්. පරිපූර්ණ මනුෂ්‍යත්ව භාවයක් ලැබුවා. පින්වත් ආමතාත ලැබුවා. උතුම් බුද්ධෝත්පාද කාලයක් ලැබුවා. ඒ බුද්ධෝත්පාද කාලයේ ලැබෙන වටිනාම ඒ සද්ධර්මය තමට සමීප වෙන්න අවස්ථාව උදා වුණා කියලා. ඒ සියල්ලක් ඔබට ලැබුණේ පුබ්බේච කත පුඤ්ඤතා ඒතම් මංගල මුත්තමන් කියන මේ කාරණේ. මෙන්න මේ කාරණේ ගැන හිතුවත් පිනුතනේ සතුටින් ඉන්න පුළුවන් අපේ ජීවිතේ. ඔබ දවසට වාර ගන්න කන්නඩිලම කියනෝනේ. යන්නේ හැම වෙලාවෙම හිතන මේ කන්නඩි ඉස්සරහ ඉන්නේ කල්ප ගානක් මේ පින් කරලා අහු කෙනෙක් කියලා. ඔබේ හිස කෙස් ගහක් බිම වැටුණත් හිතන්න මේ කෙස් ගහ නිකන් කෙනෙක්ගේ නෙවෙයි. මේ කෙස් ගහ ලබන මේ තැනත්තා කල්ප ගානක් බුද්ධ ශාසනවල දාන ආදී පින් දහම් කරපු කෙනෙක්ගේ මේ කෙස් ගහ කියලා. ඒ කෙස් ගහටත් පිනතුණි අපි ගරු කරන්නට ඕන. ගෞරවයෙන් තමයි ඒක අයින් කරන්න ඕන අපට. ඒක අපි බොහෝ විට අපේ ශරීරයේ තියෙන කොට අපි වාසල කරනවා නේද? ශරීරයෙන් අයින් වුණාට පස්සේ කෙස් ගහත් එකක් කියන දියනෝනේ. එහෙම වෙන්න බෑ පිනතුණි. අපේ ශරීරේ කොටසක් නෙවෙයි. මහමග සතෙක් මැරිලා හිටියත් පිනතුණි ඒ සතාගේ මලකුණටත් අප ගරු කරන්නට ඕන. කොච්චර දීර්ඝ සංසාරයේ පින්කම් කරමින් දිවි ලෝකවල බ්‍රහ්ම ලෝකවල ගිහිලා ආපු කෙනෙක් මේ කියන එක ගැන අපි දැකලා ඒ සත්‍යයේ ශරීරයටත් අපි ගරු කරන අය බවට පත් වෙන්නට ඕන. ඒ තරම් අප මේ ජීවිතවලට වටිනාකමක් ලබා දෙන්නට ඕන පින්නතුන. මෙන්න මෙතනින් ආරම්භ වෙන අපේ ආධ්‍යාත්මික සතුටේ තෙමින් නොනවති තවත් ඉදිරියට යනකොට භාගතුන් වහන්සේ අනන සූත්‍රයේ දේශනා කළා අපට සතුට ලබන්න පුළුවන් ආකාර හතරක් ගැන. අත්ති සුඛ, භෝග සුඛ, අනන සුඛ, අනවජ සුඛ කියන මෙන්න මේ කාරණා හතරක් දේශනා කළා. යම් කිසි කෙනෙකුට කිසියම් ධනයක් තියනවා නම් අන්නේ ධනය තමන්ට සතුට වෙන්න පුළුවන් කාරණයක්. හැබැයි නිකන් ධනය තිබ්බට සතුට වෙන්න බෑ. ඒ ධනය මහබල පරිචිතේහි සේදා වක්‍යතේහි ධම්මිකේහි ධම්මලද්දේහි කියන මෙන්න මේ කාරණාවලින් තමා උපයපු ධනයක් වෙන්නට ඕන. මාංශයෙන් දාඩිය මුගුරු වගුරුවලා දෑතේ වීරයෙන් ධාර්මික උපයපු ධනයක් නම් තමයි ඒ ධනෙන් ඔබට සතුටට පත් වෙන පුළුවන්කම තියෙන්නේ. අපිට කොච්චර නම් ධනෙ තියෙද පිනතුනි, ඔබට ගියම් දොරක් තියෙනවා, වාහනයක් තියෙනවා, ඔබට ඇඳුම් ටිකක් තියෙනවා, ඔබ කෑමට ගන්න ඔබට දෙයක් තියෙනවා. මේ හැම දෙයක් දැසම බලලා වැඩියක් තබා පිනතුන ඔබේ ඇඟේ තියෙන ඇඳුම දිහා බලලත් ඔබ සතුට වෙන්නට ඕන. මේ ඇඳුම මම නිකන් ලැබපු දෙයක් නෙවෙයි. වැරදි ජීවනෝපායකින් මම ලැබපු දෙයක් නෙවෙයි. මම මහන්සියෙන් හරි අම්බ කරලා බොහෝ දුර ගිහිල්ලා මම පෑ ගානක් වැඩ කරලා ලැබපු දෙයකින් මම ලැබපු දෙයක් කියන එක තමන්ගේ ශරීරයේ තියෙන ඇඳුම් ටික දිහා බලලත් ඔබ සතුට වෙන්නට ඕන. මේක තමයි අති සුභ කියලා කියන්නේ. භෝග සුභ කියලා කියන්නේ ඒ ලැබපු දේ සමා පරිහරණය කරන උට සතුට වෙන්නට ඕන. අත්තාන සුභෙදි පේනේති. ඒ ධනෙන් ඔබ ආහාර පාන දුම් පැලඳුම් ආදී ගන්නවා. මාතා පිතුන්නා සුභෙදි පේනේති. අමතා අතර සලකනවා. පුත දාරණා සුභෙදි පේනේති. ඔබ දරුවන්ට සාමි භාර්යාවන්ට ධනයෙන් සලකනවා. එතකොටත් ඔබ හිතන්න අනේ මම මහන්සියෙන් හරි අම්බ කරපු දේවල් වලින් නේද මම මෙයාට සලකන්නේ. මම දරුවන්ට කැම ටික අරන් දෙන්නේ, ඇඳුම් ටික අරන් දෙන්නේ, මගේ අම්මට තාත්තට බෙහෙත් දෙහෙත් ටික මම අරන් දෙන්නේ, අම්මා තාත්ත වෙනුවෙන් මම පින් කළ පින් අනුමෝදන් කරන්නේ, මම මහන්සියෙන් ධර්මික හරි අම්බ කරපු දේ නේද කියලා ඔබ ඒ දේ වියදම කරනකොට ඔබ වා සතුට වෙන්නට ඕන. මේ පිනකනේ සතුට ලබන ක්‍රම. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේවල්. ඔබේ ගෙදර දිහා දකිනකොට, ඔබේ ගෙදර මැත්තේ මල් ගස් දකිනකොට, ඒ ගස්වල මල් පිපිලා තියෙනවා දකිනකොට සතුට වෙන්න. අනේ මම මහන්සියෙන් හරි අම්බ කරපු දේවල් වලින් නේද මේ ලස්සනට තියෙන්නේ කියලා. මේ පිනතුනේ භෝග සුඛය කියලා මේකට කියන්නේ. ඒකේ සතුට සැනසීම තියෙන පිනතුනේ ඔබ ඒ සඳහා මහන්සි වෙලා ධර්මික උපය ගත්ත පමණටයි. ඒ නිසා මහන්සියෙන් ධනෙ උපයනවා කියන එක පිනතුනේ බුදු දහමේ දුකක් වෙන්නේ නැහැ. ඒකක් තමයි ආධ්‍යාත්මික සතුට ලබන ක්‍රමයක් බවට පත් වෙනවා. අනවජ්‍ය සුඛ. අප නිවැරදිව ජීවත් වෙනවා නම් විශේෂයෙන්ම පංචශීලයේ පාදක කරගත් ජීවිතයක් ගත කරමින් කායික වාචික සංවරයේ කාටවත් වරදක් නොකරව ජීවත් වෙනවා නම් ඒකිනුත් ඔබ සතුට වෙන්න. මගේ වචනෙන් හෝ මගේ කායික ක්‍රියාවකින් විතරක් නෙවෙයි මගේ බැල්මකින්වත් මම කාටවත් අවහිරයක් හානියක් කළේ නැහැ. මම කොච්චර නිවැරදි ජීවිතයක් දඩගත කළේ සතුට වෙන වෙනතුනි. අපේ ක්‍රියාවන් නිසා වෙන කිසිම කෙනෙක් අපහසුකට පත් වෙන දෙන හොඳ නැහැ. අනිත් ඇත් හැම දෙනෙක්ම සතුටෙන් ඉන්න කැමති අය. හැම දෙනෙක්ගේම ජීවිතයක් වෙනතුනි. සාමාන්‍ය පාරේ කෙනෙක් ගියත් අපිට හිතෙනවා තනි පුද්ගලෙක් කියලා. නමුත් වෙනතුනි ආ තනි පුද්ගලෙක් නෙවෙයි. එයා දැමිට වැඩට ගිහිල්ලා තියෙන්නේ. එයා නිසා දරුවන්, ඥාතීන්, එයාගේ අම්මා තාත්තා බොහෝ දෙනෙක් එයා නිසා ජීවත් වෙනවා. එයා ගෙදර ගම් බලාගෙන ඉන්නේ. එයා කියා කරි හම්බ කරගෙන කඩේ ගිහිල්ලා බඩු ටිකක් අරගෙන හවසට ගෙදර ඉන්නකම් බලාගෙන ඉන්න පිරිසක් ඉන්නවා. ඔබේ ළඟ සේවකෙක් වැඩ කරනවා නම් ඒ සේවකිය පින්නතුනි ඔබේ ධනෙන් ඔබට සේවයක් කළේ දෙයක් හම්බ කරගෙන පින්දහම් කරගෙන ඥාතීන්ට සලකගෙන සතුටෙන් ඉන්න කැමති කෙනෙක්. එයාගේ සතුටට බාධා කරන්න එපා පින්නතුනි. ඔබේ දරුවෝ සතුටෙන් ඉන්න වගේම ඔබ සතුටෙන් ඉන්න වගේම ඔබේ ළඟ වැඩ කරන ඔබට සේවයේ සැපයල වැඩපක් ගන්න කෙනෙක් ඉනනම් යාගේ ජීවිතයේ සතුට ගැන ඔබ සැලකිලිමත් වෙන්න. යා සතුටෙන් තියන්න බලන්න. යා සතුටෙන් ඉනකොට ඔබටත් ඒ සතුට බලපාන. අන්න මේ වගේ පිළිතුරු අපිට මේ අනවජ්‍ය සුඛයේ නිවැරදි ජීවිතය ගැන හිතනකොට ලොකු සතුටක් ඇති වෙනවා. අනන සුඛ නයනවී ජීවත් වීම. නයනවී ජීවත් වෙනවා කියන්නේ පිළිතුරු දැන් කාලේ හැටියට නම් එහෙම නමාරුයි. නමුත් මෙතනින් කියන්නේ අප ගන්න මාසික වැටුපට සරිලන විදියේ වියදමක් තමයි කලමනාකරණය කරගන්නට ඕන. අපි යම් කිසි දෙයක් ගෙවන්න ගත්තා තමන්ට මාසිකව ලැබෙන වැටුපෙන් ගෙවන්න පුළුවන් දෙයක් වෙන්නට ඕනේ. ඒ බරක් වෙන දෙයක් වෙන්නට බෑ. අන්නේ මොනවාදින් ඒකත් අපට සැනසීම පිණිස සතුට පිණිස හේතු වෙනවා. මෙන්න මේ විදියට අත්‍ය සුඛ, භෝග සුඛ, අනන සුඛ අනවජ්‍ය සුඛ කියන මේ සැපයන් හතරක් භාගතුන් වහන්සේ අපට අනන සෝත්‍රයේදී දේශනා කළා. බලන්න අපේ ජීවිතේ හැම පැත්තක්ම හිතන කොට පින්නතුනේ සතුට විඳින්න පුළුවන් දේවල් මේවා. අදහත්තේ දේවල් තියෙනවා. නමුත් අපි දන්නේ නැහැ වගේ සතුට විඳින්නේ කොහොමද කියලා අන්නේ. ලෝකෝ දහමක් නොපිළිපැද්ද සමතී දර්ශනා භාවනාවක් නොකළත් ඇතැම් විට පන්සල් නොගියත් පින්නතුනේ මේ ධර්ම දන්නවා නම් gedara ඉඳගෙනම සතුට ලබන්න පුළුවන් කොච්චරනම් දේවල් අපේ ජීවිතේ තියෙනවද. මෙන්න මෙතනින් ආරම්භ වන මේ ජීවිතයේ පිනතුනි අප ඊළඟට ඊටාම අවධාරණයෙන් සිතරගත යුතු කාරණයක් තමයි අපේ හිතේ පිරිසුදු බව මත තමයි අපේ සතුට සැනසීම කිනක තීරණය වෙන්නේ කියන කාරණය. සචිත්ත පරියෝධපනං ඒතම් බුද්ධං සංසනං කියන්නේ මේකයි. සිය සිත සංවර කර ගැනීම, දමනය කර ගැනීම, පිරිසුදු කර ගැනීම තමයි සමස්ත බුද්ධ දේශනාව කියලා කියන්නේ. අන්නේ හිත පිරිසුදු කර ගැනීම ආරම්භ කර මොහොතේ පටන්ම අපේ ජීවිතය තුළ ඉතාම ලස්සන ක්‍රියාවන් ටිකක් සිද්ධ වෙනවා. ජීවිතය මල් පිපෙන වගේ වෙනතනි. ඒවට කියනවා මංගල කාරණා කියලා. මංගල සූත්‍රයේ සඳහන් වෙන්නේ අපි මේ කම්මසකට සම්මාදිට්ඨිය ගැන විශ්වාසය තියෙන පණගත් මොහොතේ පටන්ම අපට පේනතුනි ජීවිතයේ සිදුවන්නේ යහපත් දේවල්. මාතා පිතෝ පට්ඨානං අම්මට තාත්තට සලකනවා. මිය ගිහිලා නම් එයාට පින් අනුමෝදන් කරනවා. දානංච දන් දෙනවා. ධර්මචර්යාංච ධර්මයන්වදී ජීවත් වෙනවා. පුත දාරස සංඝෝ දරුවන් ධර්මිකව පෝෂණය කරනවා. ඒ වගේම කාලේන ධම්ම සවනං සුදුසු කාලේ ධර්ම ශ්‍රවණය කරනවා. කාලේන ධම්ම සාකච්ඡා සුදුසු කාලේ ධර්ම සාකච්ඡා කරනවා. ආරති විරති පාපා අකුසලෙන් මිදෙනවා. මේ ආදී පිනතුනේ මංගල කාරණා 30ක් සඳහන් වෙනවා. බලන්න අපට දිනකට බලන්න පුළුවන් කොයිතරම් මංගල කරුණු සංඛ්‍යාවක් තමගේ ජීවිතෙන් අද සිද්ධ වුණාද කියලා. ඔබට මේ කරුණ ටික පිළිවෙලකට ලියලා පොතු ගහලා තියන්න පුළුවන්. එක එක දවසකට කොච්චර සිද්ධ වුණාද කියලා හරි දාන්න පුළුවන්. පින් තුනේ ඒකේ ප්‍රමාණය වැඩි වෙච්ච පමණට සතුට වැඩි වෙනවා. සතුට කියන්නේ පින කියන එක. අන්නේ පිනෙන් මේ මොහොතේම සතුට වැඩි වෙනවා. ඔබ රාත්‍රියේ නිින්දට යනකොට ඔබට කොච්චරනම් සතුටට පත් වෙන පුළුවන් කාරණා ටිකක් එක දවසක් තුළ සිදු වෙලා තියෙද කියලා ඔබට හිතන්න පුළුවන්. ඇත්තටම ඔබ අදට මේ දේවල් කරනවා. හැබැයි අපි ඒව හිතන්න ටිකමයි තියෙන්නේ. නාචින්තියන්තෝ පුරිසෝ විශේෂ මදිගච්ඡති කියලා සඳහන් කරනවා. නොසිතන තැනැත්තා විශේෂ සත්‍යයකට පත් වෙන්නේ නැහැ කියලා. නොසිතන කෙනා නාචින්තියන්තෝ පුරිසෝ විශේෂ මදිගච්ඡති කියලා. යම් කෙනෙක් නිර්මාණශීලී විදියට කුසල වැඩෙන විදියට හිතන්නේ නැත්නම් ඒ කෙනා විශේෂ සත්‍යයකට ගුණධමින් සුවිශේෂ සත්‍යයකට පත් වෙන්නේ නැහැ කියන එක ධර්මය තුළ දැක්වෙනවා. එනිසාන්නේ හිතන ක්‍රමය කුසල් වැඩෙන විදියටත් අකුසල් දුර වෙන විදියටත් යෝනිසෝ මනසිකාරයේ පාදක කරගත්තෝ සද්ධාමයේ පදනම් කරගත්තෝ චින්තනයක් වෙන්නට ඕන. එහෙම නැතුව හිතුවා කියලා තමා විශේෂ සත්‍යයකට පත් වෙන්නේ නැහැ. නිතරම තමා හිතන දේ අර්ථවත්දයක් වෙන්නට ඕන. ඒක ඔබට ලෝකයට මෙලවට පරලවට යහපතක් වෙන දෙයක් වෙන්නට ඕන. ඒ අකුසලෙන් මිදෙන දෙයක් වෙන්නට ඕන. කුසල් වැඩෙන දෙයක් වෙන්නට ඕන. ඒ ලෝකෙට යහපතක් කරන දෙයක් වෙන්නට ඕන. අන්න ඒ තුලින් තමයි අපේ ජීවිතයේ සතුට සැනසීම දිනුනේ. මේ මංගල කරුණ පින්තුනේ නිතර නිතරම අපි හිතන්නට ඕන. ඒ කරුණ තමගේ ජීවිතයේ කොච්චර ජීවිතයේද දවසට සිද වෙනවාද කියලා ඔබම ඔබ ගැන පරීක්ෂා කරලා බලන්න. ඒකෙන් තමයි ආධ්‍යාත්මික සතුට දිනනවා. මෙන්න මෙහෙම දිනු වෙන ආධ්‍යාත්මික සතුට පිනතුනේ ඊළඟට අපට සුවිශේෂ මොනගෙන කාරණයක් තමයි මේ ධර්මයේ තුල වඩාත්ම අර්ථවත් වෙන විදිහට අපට ප්‍රඥාව කියන කාරණයක් මොනගෙනවා. බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ජීවිතේ වටිනාම දේ හැටියට දේශනා කළේ තියෙන ප්‍රඥාව. අපදාන සෝබිනි පඤ්ඤා යම් කෙනෙකුගේ චරිතය ප්‍රඥාවෙන් සෝපමාන වෙනවා කියලා. පඤ්ඤානරණං රතනං. මනුෂ්‍යයාට තියෙන උතුම රත්නය මැනික තමයි ප්‍රඥාව කියලා. පඤ්ඤාය පරිසුද්ධිතය කියලා කියනවා. ප්‍රඥාවෙන් තමයි මානසික පරිසුද්ධත්වයට පත් වෙන්නේ. නත්ති පඤ්ඤා සම ආභා කියලා කියනවා. ප්‍රඥාව හා සමාන ආභරණයක් ආලෝකයක් නෑ කියලා සඳහන් කරනවා. පින්තුනි බුදුදහම තුළ වඩාත්ම ඉහලින් අගය කරපු වර්ණනා කරපු කාරණය තමයි ප්‍රඥාව කියලා කියන්නේ. මෙන්න මේ ප්‍රඥාවේ අවස්ථා ගානක් තියෙනවා. එකක් තමයි ජටා සූත්‍රය ඔබ දහම් අහලා තියෙනවා. සීලේ පදිත්තාය නරෝසපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයම ආතාපි නිපකෝ බික්ඛු සෝයිමන් විජිතේ ජටං කියලා. සීලේ පදිත්තාය නරෝසපඤ්ඤෝ සපඤ්ඤෝ කියන තැන එක ප්‍රඥාවක් තියෙනවා. නිපක කියන තැන එක ප්‍රඥාවක් තියෙනවා. චිත්තං පඤ්ඤච්ච භාවයක් කියන තැන එතනක් ප්‍රඥාවක් තියෙනවා. මිනිසෙකුට ප්‍රඥාව සලසාගත හැකි අවස්ථා කිහිපයක් මේ එකම ගාථා තුළ දැක්වෙනවා. එකක් තමයි සපඤ්ඤෝ කියන උප්පත්ති ප්‍රඥාව. ත්‍රිහේතුක ප්‍රතිසන්ධ්‍යාස සහිතව දැන් අප හැම දිනෙක මෙහි ඉපදෙච්ච අය බොහෝ දෙනෙක් එහෙම ඉපදෙච්ච අය. යමක් කියනකොට නුවණින් තේරුම් ගන්න පුළුවන් නම් ඒ කියන්නේ අපි ප්‍රඥාවෙන් ඉහළ මට්ටම් කියන අය උපතින්ම අපේ ප්‍රඥාව ලබලා තියෙනවා කියන දේ. ඒක සතුටටපත් වෙන්න. හැබැයි ඒක විතරක් ප්‍රමාණවත් නැහැ. ඒක තවදුරටත් දිනු කරගන්නට ඕන. ඒක දිනු කරගන්න නම් අවස්ථා කීපයක් තියෙනවා. ඒ තමයි සුතමේ පඤ්ඤා විදියට ධර්ම ශ්‍රවණයෙන් ඒක දිනු කරගන්නට ඕන. චින්තාමේ පඤ්ඤා කියන විදියට එයහපු ධර්මේ නැවත නැවතත් සිතින් වශයෙන් එක දිනු කරගන්නට ඕන. භාවනාමය ප්‍රඥා කියලා අන්නේ චින්තාමය ප්‍රඥාවෙන් දිනු කරගන්නා වූ ප්‍රඥාව වඩාත් සමත විදර්ශනා භාවනාවෙන් වඩාත්ම ඉල තලයකට ගන්නට ඕන. මෙන්න මේ විදිහට සුතමය ප්‍රඥා, චින්තාමය ප්‍රඥා, භාවනාමය ප්‍රඥා කියන මෙන්න මේ කාරණා තුනක් ඉස්සර වෙනවා. අර නිපක කියන ගුණය දිනු කරගන්න ආකාරය. ඒ අතර චිත්තං අඤ්ඤච්ච භාවයන් කියන තැන තියෙන ප්‍රඥාව තමයි විදර්ශනා ප්‍රඥාව කියලා කියන්නේ. සමතේ හිත තැම්පත් කරගෙන ඒ සමාධිමත් වෙච්ච සිතින් අනිත්‍ය දුක්ඛ අනාත්ම බලන අවස්ථාවක් වෙනතුනි. මෙන්න මේ විදිහට එකහතකින් උපදින් ප්‍රඥාවක් තියෙනට ඕන ධර්ම ශ්‍රවණයෙන් උපදවා ගන්නා වූ ප්‍රඥාවක් තියෙනවා. ඊළඟට සමත විදර්ශනා වශයෙන් තීරු කර ගන්නා වූ ප්‍රඥාවක් තියෙනවා. මේ හැම තැනකදීම අපි ටික ටික ප්‍රඥා මිදිරට යන්නේ ඇයි පිළිතුරුනේ අපි ප්‍රඥා මිදිරට යන්නට ඕන? ඔව්, අවිද්‍යාව දුරු කර ගැනීම ප්‍රධාන අරමුණ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ යම්තාක් දුකක් කෙනෙකුගේ ජීවිතේට එනවා නම් ඒ දුකෙන්නේ ප්‍රඥාව නැති කෙනා වෙතයි, ප්‍රඥාවන්තයා වෙත දුකක් එන්නේ නැහැ කියලා. ඒ නිසා යම් අවස්ථාවක අපට කිසියම් දෙයක් ගැන දුකක්, ශෝකයක්, සංතාපයක් තියනවා නම් ඒ හැම වෙලාවෙම ස්වභාවය තමයි අවිද්‍යාවෙන් එන්නේ. මොකද පිනතුනි මේ අවිද්‍යාව කියලා කියන්නේ? මේ අවිද්‍යාව තමයි අපට යමක් හිතන අවස්ථාවේදී අපේ හිත කිසියම් රූපයක් තුළ බැඳගෙන තියෙනවා. අපට ඕනම වෙලාවක යමක් හිතෙන රූපයකුත් එක්ක ඒ රූපයකුත් එක්ක යමක් හිතන වෙලාවේදී අපි හිතන්නේ ඒ තමයි ආපු දැකපු රූපය බාහිර ලෝකේ ඒ විදිහටම මේ මොහොතේ තියෙනවා කියලා. දැන් ඔබ මේ වෙලාවේ ඔබේ හැට පේන රූප තියෙනවා. මේ වෙලාවේ ඔබේ කනට ඇහෙන ශබ්ද තියෙනවා. ඊයේ රූපය වුණත් ඔබ හිතන්නේ ඉන්නේ මේ මොහොතේ තියෙයි කියලා. ඔබ ස්වල්ප මොහොතකට ඇස් දෙක පියාගත්ත ඔබ හිතන්නේ මේ ඉස්සරහ රූප ටිකක් තියෙයි කියලා නේද? අර කලින් දැකපු රූප ටික මේ මොහොතේ තියෙයි කියලා ඔබ හිතන්නේ. නමුත් පින්නතුනි ඇත්තටම ස්වභාවය මොකද්ද? අපේ ඇහැට වර්ණ රූපය පතිත වෙනවා. අප නිතරමක තේරුම් ගන්න මොහොත මනෝවිඤ්ඤාණ අවස්ථාව. මනෝවිඤ්ඤාණ අවස්ථාව කියන්නේ අර රූපය ඇතුළු ස්කන්ධ ටික ඔක්කොම විපාක මට්ටමේ ස්කන්ධ ටික ඉතුරු නැතුවම නිරුද්ධ වෙච්ච මොහොතක මනෝවිඤ්ඤාණෙන් ලෝකේ තේරුම් ගන්න අවස්ථාව වෙනතන. මේකේ හරියට මෙහෙට බැසගත්තොත් තමයි අනිමිත්ත ශුන්‍යතා පහිත සමාධි කරාපේ ආධ්‍යාත්ම ජීවනපත් වෙන්නේ. එහෙනම් අපට ඕනම වෙලාවක දුක, සංතාපය, සංවේගය නැතර කඳුරක් එනවා නම් එන්නේ මෙන්න මේ නිරුද්ධ වෙච්ච ලෝකයේ නිරුද්ධ වෙච්ච බව දන්නේ නැතුව අවිද්‍යා සාගත සිතෙන් ඒ ස්පර්ශය නිරුද්ධ වෙච්ච බව නොදැනගෙන ස්පර්ශ සමුදයන්තෙහි අවිද්‍යාවෙන්, මෝහයෙන්, අසිහියෙන් වාසය කිරීම. අප යම් වෙලාවක දැක්කොත් මේ මුළු ලෝකයම නිරුද්ධ වෙච්ච මොහොතක මගේ මනෝවිඥාණයෙන් මේ ගනුදෙනු කිරීමක් මේ තියෙන්නේ. ඒ මනෝවිඥාණය නিত্য සපාත්ම දෙයක් නෙවෙයි, එය අනිත්‍ය දුක්ඛනාත්ම. මේ වෙලාවේ හටගෙන නිරුද්ධ වෙන දෙයක් කියලා දැනගත්තොත් මෙන්න මෙතනින් තමයි පිළිතුරු අපට දුකෙන් නිදහස්න තියෙන්නේ. සමස්ත බුදුදහම කියන්නේ මෙන්න මෙතෙන්ට මාවත විවර කරපු දහමක් වෙනතන. එතකොට මෙතෙන්ට එන එක සරල දෙයක් නෙවෙයි, නමුත් අපට එන්න පුළුවන් දෙයක් වෙනතුනි. අමාරුවෙන් හරි ටික ටික හරි අප මෙතෙන්ට එන්නට ඕන. අපේ ජීවිතයට ඉහළම වටිනාකම ලබා දීම කියලා කියන්නේ මෙන්න මෙතෙන්ට අපේ හිත පිටුවා ගැනීම. අප දුකෙන් නිදහස් වීම පිණිස අපේ ලෝකයේ දුක් ගානක් එනට තියෙනවා. ඒ දුක් සමුදායකට සුදුසු කණ්ඩික සියල්ලම හදාගෙන තමයි අපි මේ අවිද්‍යාව සාගත වෙන්නේ. හරියට රේල් පීල්ලක් උඩ හාන්සි වෙලා ඉන්නවා වගේ. කෝච්චිය තාම ඇවිල්ලා නැහැ. හැබැයි කොයි මොහොතක හෝ කෝච්චිය ළඟා වෙමින් කියන්නේ. එක කෝච්චියක් නෙවේ, කෝච්චි ගණනාවක් එනවා අපි උපසකලයන්. ලෙඩවීම, මහලුවීම, ප්‍රිය විප්‍රයෝග අප්‍රමාණ දුක් සමුදායක් පිනතිනවා. ලෙඩ දුක් ගානකට මොන මාන සිද්ධ වෙනවා. අපේ ළඟම ඥාතින් රැසක ගෙයි ලෙඩ වෙච්ච අවස්ථාවලදී වැය බලන්න යන වෙනවා. මරගේවල් ගානක යන සිද්ධ වෙනවා. අනිත්‍යගේ දුක් සංවේග ගානක් අපට අම්පාර යන සිදු වෙනවා. මේ හැම මොහොතක්ම අර අපේ මතින් කෝචි යනවා වගේ තමයි. පින්නතුනි මෙන්න මෙවැනි ලෝකෙක තමයි බුදුරජාණන් වහන්සේ සසර බොහෝ කාලයක් පාරමිතා පුරලා මේ උතුම් වූ ධර්ම අනාවරණය කරගෙන දුකෙන් නිදහස් වෙන මාවතක් අපට දේශනා කළේ මේ සියලුම දුක් වලින් නිදහස් වෙනටයි. අන්න යන ගමනේදී පින්නතුනි අප මුලපටම අපේ ආධ්‍යාත්මික සතුට වැඩි දියුණු කරගන්න ගන්නේ යන ගමනක් මේක. අන්නෙතෙදි විශේෂයෙන්ම අපට ප්‍රයෝජනවත් වෙන කාරණයක් තමයි සමත භාවනාව කියන කාරණය. අපේ හිත එකපාරම ප්‍රඥාවට ගන්න අමාරු නිසා බුදුරජාණන් වහන්සේ අපට ඉතාම සුවදායී වූ භාවනා ක්‍රම රාශියක් දේශනා කළා කියලා. විශේෂයෙන් මෛත්‍රී භාවනාව. ඒ වගේම නිතර සිහි කළ යුතු භාවනා කමඨාන හයක් දේශනා කළා. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, ඡාගානුස්සති, සීලානුස්සති, දේවතානුස්සති කියලා. අපේ ජීවිතයේ සතුට වැඩි වෙන හේතු වෙන කාරණා. ඒ වගේම පිනොත් අපේ යන ගමනේදී අපට මුණගැහෙන අය සමග අපි සුහද වෙන්නට ඕන. අපට එකපාරම සමත දර්ශනා දෙකෙන් ආධ්‍යාත්මික සුවය ලබන්න එක සරල දෙයක් නෙවෙයි, ඒක දුෂ්කර දෙයක්. නමුත් යන ගමනේදී පිනොත්නේ අහම වශයෙන් අප ළඟින් ඇසුරු කරන අපේ නිවසේ සහ අප සමීප ඇසුරු කරන අනිත් අයත් එක්ක කිසියම් දේ සුහඳ බවක් අපට තියෙනට ඕන. මිත්‍රශීලී බවක් තියෙනට ඕන. විශ්වසනීයතාවයක් තියෙනට ඕන. අනේ තෙන්දී තමයි හේතු වන ප්‍රධාන කාරණා කීපයක් ධර්මය තුළ දේශනා කරනවා. එකක් තමයි පරිත්‍යාගශීලී වීම. දන් දීම කියන කාරණය. ඊළඟට සිල්වන්ත භාවය කියන එක. ඒ වගේම විශ්වසනීයත්වය කියන එක. මෙන්න මේ කාරණා තුන අප නිතර මහන දේවල්. නමුත් පිටුතුනේ මේවා සරල කාරණා නෙවෙයි. දන් දීම කියන එක අපි හිතන ඕන කෙනෙකුට ඕන දෙයක් දෙන්න පුළුවන් කියලා. දෙන්න පුළුවන් පිටුතුනේ. නමුත් ඒ අපි එහෙම දුන්නට එහෙම කෙනෙක් හිතේනා ගන්න බෑ. ඒ දාණය පිටුතුනේ කෙනෙක්ට දැනෙන දෙන්න නම් අපට කල්යාණ මිත්‍රයන් රඳවා ගන්න පුළුවන් මට්ටමට දෙන්න නම් ඒ දානයේ ක්‍රමවේදයක් තියෙනවා. එමකට ඒ තමයි දුද්ද දන්ද දාති. දෙන්න අමාරු දේවල් දෙන්නට ඕන. දුක්කරං කරෝති, කරන්න අමාරු දේවල් කරන්නට ඕන. දුක්ඛමං කමති, ඉවසන්න අමාරු දේවල් ඉවසන්නට ඕන. ඔබ බලන්න කොයි තරම් ඔබේ ජීවිතය තුළ මේක තියෙද කියලා. දුද්ද දන්ද දාති, දුක්කරං කරෝති, දුක්ඛමං කමති. දෙන්න අමාරු දෙයක් දෙන්නට ඕන. හැබැයි ඒක කියන්නේ තියෙන හැමදේම හැමදේටම දෙන්න කියන එක නෙමෙයි මේ කියන්නේ. වරදවා තේරුම් ගන්න එපා. අඩුම ගානේ තමන්ගේ ජීවිතේට එක්කෙනෙක් හරි මෙහෙම කෙනෙක් ඉන්නට ඕන තමයි මේ ගනුදෙනුව කළා. තමන්ගේ ගෙදර ඉන්න සාමේ බහරයවන් දරුවන් හරි නැත්නම් තමන්ට හොඳට මිත්‍රත්වයේ ආකබාවක් තේරිච්ච කෙනෙක් හරි ඉන්නට ඕන. දුද්දනන්ද දාති අප ඇසුරු කරන බලනවා මෙයා දෙන්න අමාරුවෙන් දෙන දෙයක්ද මේක, මෙයාට බොහොම සරලව දෙන දෙයක්ද කියලා බලනවා කාලයක් ඇසුරු කරනකොට. දුද්දනන්ද දාති දෙන්න අමාරු දෙයක් දෙන්නට ඕන. ඒ වගේම දුක්කරං කරවති, කරන්න අමාරු දෙයක් අනිත් කෙනා වෙනුවෙන් අමාරුවෙන් දෙයක් කරන කෙනෙක් වෙන්නට ඕන. පින්කම කරනකොටම නිකන් හැපකල්ලේක කරන්න ඕන පිළිතුරි. අඩුවානේ අවුරුද්දට දවසක් හරි පන්සල වෙනුවෙන් නිවඩුවක් දානවා. දැන් මෙතනත් ඒ වගේ පිළිතුරු ඉන්නවා. අපිට දෙමිට අවුරුද්දට එක දවසක් හරි එහෙම නිවඩුවක් දාන්න බෑ. එහෙම කැපවීමක් පිළිතුරු ජීවිත උත්සල් කියනට ඕන අපි. පන්සල වෙනුවෙන් නැතුණත් අඩුවානේ තමා ළඟින් ඇසුරු කරන කෙනෙක් වෙනුවෙන් හරි ඒ කැපවීම කරන්න ඕන. දවසක් බැලුවත් අඩුවානේ වරුවක් හරි කරන්න ඕන. වරුවක් මරුණාට අඩුවානේ පැයක් හරි කලින් එන්න පුළුවන් මට්ටමට යම්කිසි කැපවීමක් තමයි ජීවිතය තුළ තියෙනට ඕන. ඒ කැපවීම පිනුතුනේ සරල දෙයක් නෙවෙයි. ඒකෙන් තමයි හොඳම මිත්‍රයන් සමීප වෙනවා. ඒ මිත්‍රයන් හදෝගේ දින වටිනාම දේ තමයි ලැබෙනවා. අන්න ඒකයි වටින්නේ. මේ කැපවීම අපේ ජීවිතය තුළින් කරනකොට අනිත් පැත්තේ තමයි ලැබෙන තියෙන වටිනාම දේ ලැබෙනවා. දුක්ඛමක් හමති ඉවසන අමාරුද යනිත් වෙන නිවසනට ඕන පිළිවෙත ළඟින් ඇසුරු කරන අයගේ අඩුපාඩු කම් ඉවසන්නට ඕන ඒ ඉවසුවට පස්සේ පිනුතුණි අය ඒ වරදි හදාගෙන අපට කලින්ටත් වඩා අපි ගැන ආදරයක් ගෞරවයක් ඇති වෙනවා දුක්ඛමක් හමති මෙන්න මේ ගුණාංගත් එක පිනුතුණි අපට ජීවිතයේ බොහොම විසිතුරු දෙයක් වුණ ගැහෙනවා ඒ තමයි විශ්වාසා පරමාඥාතේ කියන කාරණේ විශ්වාසනීයත්තේ උතුම්ම ඥාතිවරයා කියන එක ට්‍රස්ට්වර්දිනස් සිස්ටම් බෙස්ට් කින්සිප් විශ්වාසනීයත්තේ උතුම්ම ඥාති බවයි කියන්නේ පින්නතුනි අපට ජීවිතේ එක්කනේ දෙන්නේ හරි මේ වගේ විශ්වාසනීයයි ඉන්නට ඕන එහෙම නැත්නම් අපේ ජීවිත නිකන් පාළු කාන්තාර වගේ වෙන්නේ තමන්ට හදිසියේ දෙයක් කියාගන්න කෙනෙක් ඒ කියන දේ අවංගව අහන කෙනෙක් ඒක රහසක් විදිහට තියාගන්න කෙනෙක් එහෙම කෙනෙක් ජීවිතේ ඉන්නට ඕන පින්නතුනි අන්නේ විශ්වාසනීයත්වයේ දවසින් දෙකකින් ගොඩනගන දෙයක් නෙවෙයි ඒකට බොහෝ කාලයක් ගත වෙනවා සමහරටි වගේ හුඟක් අය ඉන්නවා තමන්ට කරදරයක් ඇතුණාම යා බලනවා කාටද මම මේක කියන්නේ විශ්වාසනීයත්වයෙන් කාටද කියන්න පුළුවන් මේ දේ කියලා ප්‍රශ්නේ අවුල් වෙනවද ප්‍රශ්නේ විසඳගන්න පුළුවන්ද කියලා තමයි බලන්නේ ඉස්සෙල්ලම සමහරට එහෙම කෙනෙක් නැහැ කියන කෙනෙක් කිව්වොත් දැන් තාත් ගානකට කතා කරලා කියලා අහවලා මට මෙහෙම කිව්වා කියලා එහෙම කියන්න බෑ පිළිතුරු එහෙම වෙන්න බෑ තමන් ඇසුරු කරන්නේ කියන දෙයක් විශ්වාසනීයත්වයෙන් රකින්න කෙනෙක් වෙනකොට ඔන පිළිතුරු යම් හොඳට අපි ගැන විමසිල්ලෙන් ඉන්නේ මේ කියන දේ මෙයා තමත් ඇත්ත එක කියනවද යම් හොඳට බලන්න මේක අපි දන්නේ නැහැ දැන් මෙතන අපි ආවේ නාඩිය කියලා අපි ඒවත් එක්ක ඒ අපට රවුමෙන් ඇවිල්ලා මෙහාට කියලා අහලා මෙම ඔයා ගැන මට කිව්වා කියලා එහෙම වෙන්න බෑ පින්නතුනි මෙන්න මේ විශ්වාසා පරමාඥාතේ කියන පින්නතුනි පණ වගේ රකින්නට ඕනේ ඒක වෙනත් කෙනෙක් එයාගේ තියෙන ප්‍රශ්නයක් දෙයක් පුද්ගලයෙක් ගැන යමක් කියන්නේ පින්නතුනි ඔබ ගැන කොයිතරම් විශ්වාසනීයද ඒක ආරක්ෂා කරගන්න ඒකේ පුද්ගලයා ඔබත් එක්ක අමනාප වුණත් ඒක වෙන කෙනෙකුට කියන්න බ කවදාවත්. ඒක පෙරදිග සාහිත්‍යයේ තියෙන ප්‍රධාන ලක්ෂණය. වෙනත් කෙනෙක් ඔබ ගැන විශ්වාසය තියලා කියපු දේ එයා ඔබත් එක්ක අමනාප වෙලා ඔබේ වැරදි ආ වෙන කෙනෙක් එක කිව්වත් ඔබ ඒ වරද අනිත් කෙනාට කියන්න බෑ. ඒක තමයි සත්පුරුෂකම කියලා කියන්නේ. අන්නේ විශ්වාසනීයත්වයත් එක්ක ඔබට ජීවිතේ හොඳමයි මුණගැහෙනවා. විශේෂයෙන් උපදේශනයේදී පින්නතුනේ මේක එතික්ස් වල තියෙන කාරණා. උපදේශකවරු පුහුණු කරනකොට එතික් ගානක් මුලදී පුහුණු කරවනවා. එයා ඇසුරු කරන බොහොම අවබෝධයෙන් ගෞරවානිත විදියට එයාගේ පෞද්ගලිකත්වය රැකලා එයාගේ පුද්ගලික ජීවිතයට හානියක් නොවන විදියට තමයි හැම වෙලාවෙම ගනුදෙනු කරන්නේ කතා බහ කරන්නේ. අනිසා පිනතුනේ මේ විශ්වාසා පරමාඥාතේ කියන කාරණය ගැන අප ධර්මයේ තුලදී අහලා තියෙනවා බොහෝ විට. ආරෝග්‍ය පරමාලාභා සන්තුට්ටි පරමං දරං විසාසා පරමාඥාති නිබ්බානං පරමං සුඛං කියලා. අපිට ගාතම කඩපාඩන්නේ. ඒ වුණාට මේ උතරට බලන්න කොයි තරම් දුරට අපේ ජීවිතය තුළින් මේවා ක්‍රියාත්මක වෙනවද කියලා. මේ වුණතුනි දවස් දෙකක් මේ අවුරුදු ගානක් සම්පූර්ණ කරනකොට තමන් දින මිතුරන් සංඛ්‍යාව වෙනතුන් හිතා ගන්න බෑ. ලෝකෙ කොහේ ගියත් තමන්ට මිතුරන් ඉන්නවා. ඒ වගේ මෝහන වෙලාක කෙනෙක් Tamanta දෙක මේ ගැන කතා කරන ඇති වෙච්ච ප්‍රශ්නයක්. අන්න එක පිනුතුනි මිල කරන්න බැරි දෙයක්. ඒක හරිය වටින දෙයක් කියලා විශ්වාසනීයත්‍ය කියන එක. අන්න ඒ තුනෙන් තමයි අපේ ජීවිතයට පිනුතුනි යම් කිසි අස්වැන්නක් ලැබෙන්නේ. අපිට හොඳ මිත්‍රයන් ඉන්නට ඕන. ඒ හැටමිට ධර්මයේ හැටෙට නෑ නොවෙන්න පුළුවන්. නමුත් ඒ සත්පුරුෂය පිනුතුනි. සමහර අය ආගම දහමක් දැඩිව අනුගමනය නොකරට හොඳ සත්පුරුෂ මිනිස්සු මේ ලෝකේ ඉන්නවා. හොඳ අධ්‍යාපනයක් ලැබලා, හොඳ අමතාත්කකින් ආවාසය ලැබලා, හොඳ රටවල් ඉපදිලා, හොඳ පරිසරයක ජීවත් වෙච්ච සමහර අයගේ හොඳ ගතිගුණ තියන අය ඉන්නවා. ඇතැමිට උපතින් ආගමික පරිසරයක් පසුබිමක් නැති වුණත්, යනග හොඳ සත්පුරුෂ දහම් තියෙනවා. අන්නේ සත්පුරුෂ දහම් වල ප්‍රධානතම පොලිටියක් තමයි, ගුණාංගයක් තමයි මෙන්න මේ විශ්වසනීයත්වය කියන කාරණය පිළිබඳව. විශ්වාසා පරමාඥාතී කියන කාරණේ ගැන අප නැවත නැවතත් හිතනට ඕන. ඒක සාමාජ්‍ය ජීවිතයේදී සුවිශේෂ ලක්ෂණයක්. අපේ ජීවිතය තුළින් අපි විශ්වසනීයත්වය පිළිපද නකරේදී පින්නතුනි අපේ මතක තියාගන්න ඕන. අපේ මේ ගුණාංගික මට්ටමේ තිබුණට ඇතැම් අපි අසුරු කරන ලෝකයේ තුළ මේ ගුණාංගයේ ඒ මට්ටමට නැති වෙන පුළුවන් පින්නතුනි. ඔබේ ගැන කනගාටු වෙන්න එපා. ඔබේ තියෙන ඒ ගුණාංග ලෝකයේ තුළින් ඒ මට්ටමේම අපට බලාපොරොත්තු වෙන්න බෑ. ඒකත් අපි කලින් ඉඳලා තියන්න ඕන. අන්න එතෙදි තමයි අපට ලෝකේ නොවෙනස් වන විශ්වසනීයත්වයක් ගොඩ නැගෙන පිරිසක් මුණගැහෙන්නේ. ඒ කවුද? ඒ තමයි බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් වහන්සේ. මෙන්න මේ තෙරුවන්ගෙන තියෙන අපේ විශ්වසනීයත්වය කිසිදාක කඩ වෙන්නේ නැහැ. ආර්ය උතුමන්, කල්යාණ මිත්‍රයන් පිළිබඳව අප කියලා තියෙන විශ්වාසයේ කිසිදාක පිනුතුනේ කඩ වෙන්නේ නැහැ. ඒ ගුණධම් වලින් කවදාවත් පල්ලෙහාට එන්නේ නැහැ. එන්නේ නැමෙ ඉහිලට යන උත්තරය. ඒ අපිට සජීවව අපිට ඇස් දෙකෙන් බලාගෙන බැරි වුණත් අපේ ආධ්‍යාත්මික ජීවිතය තුළ ඒ අය සදා නොනිවෙන පහන් වගේ සැමකල්ලි අපේ අභ්‍යන්තර ජීවිතය ආලෝකවත් කරමින් අප සමගයකට ජීවත් වෙනවා. අන්න ඒ නිසා අපිට අර බාහිර සාමාන්‍ය සුපර් ලෝකයේ අහිමි වුණත් ඇතැමිට හොඳ ගුණංග තියලා ඉන්නවා. ඒ ඇතැමිට අපේ කලින් ජීවිතෙන් සමු ගන්නවා. එයා ලෙඩ වෙලා තැමිට කරදරවලටපත් වෙනවා. ඒ නිසා අපේ වණියයි හිටියයි කියලා අපිට සම්පූර්ණ විශ්වාසය තියාගන්න බෑ. අන්න ඒ වෙන තැනදී පිනතුනේ මෙන්න මේ බුද්ධ ධර්ම සංඝ කියන තෙරුවන අපේ ජීවිතයේ සදා නොනිවෙන පහන් තුනක් වගේ පිනතුනේ දේවතා එලි වගේ අපේ ජීවිතය තුළ මේ පහන් තුන බුද්ධ ධර්ම සංඝ කියන තෙරුවන අපේ ජීවිතය තුළ තියෙනට ඕන. බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ නිරතුරුව සිහි කරමින් බුද්ධ ධර්මයේ වැඩනවා නම් අප බුදුරජාණන් වහන්සේ සමග ජීවත් වෙනා වෙනවා. ධර්මයේ ගුණ මෙනෙහි කරමින් ධර්මානුස්සතිය වැඩනවා නම් අපේ ජීවිතය තුළ ධර්මයේ සදාතනිකව ජීවත් වෙනවා. සුබටිපන්නත ආදී සංඝ ගුණ ඒ ආරි උතුමන් තුළ තිබුණා වූ ගුණාංගවන් ඉදිරියට සිහි කරනවා නම් භාවනාක් විදියට වැඩනවා නම් උන්වහන්සේල ජීවිතයේ පිරිනිවන් පාල තිබුණත් මිය ගිහිල්ලා තිබුණත් ඒ ආර්ය උතුමන් අපේ ජීවිතය තුළ ජීවත් වෙනවා. අපේ ගෙදර ජීවත් වෙන ඥාතින්ට වඩා ඇතැම් විට මෙන්න මේ ආර්ය උතුමන් තමන්ගේ අභ්‍යන්තර ජීවිතය තුළ ජීවත් වෙනවා. අපේ ගෙදර ඉන්න ඥාතින් එයාගේ ගෙදර ඉන්න වෙලාවට විතරයි ඉන්නේ. නමුත් මේ ආර්ය උතුමන් තමන් යන්නේ යන තැන තමන් සමගයක ඉන්න පිරිස බඩපත් වෙනවා. බුද්ධ ධර්ම සංඝ කියන කෙරුවල තමන්ගේ හිතේ නිතරම තියෙන තුනුරුවන් බවට පත් වෙනවා. අන්න එතෙන්ට අප විශ්වාසය තියාගන්නට ඕන. නැත්නම් වෙනත් විදිහකින් කියනවා නම් සමත භාවනා ගැන විශ්වාසය තියන්නට ඕන. බුදුරජාණන් වහන්සේ සමත භාවනා කමඨහන් 40ක් අපට දේශනා කළා කියනවා. දසකසින, දසාසුභ, දසානුසති, සතර බ්‍රහ්ම විහරණ, ආහාරේ පටිකුල මනසිකාරය, ධාතු මනසිකාරය සහ සතර ආරූප කියලා නැත්නම් සතර අරූපාචර ධානය කියන මෙන්න මේ භාවනා කමඨාන 40ක් දේශනා කළා. අපේ ජීවිතේ වඩාත්ම ඉහළින් සතුට ලබන්න පුළුවන් අපේ හිතේ තියෙන කාමච්ඡන්ද ව්‍යාපාද ආදී නීවරණ යටපත් කරලා හිත පිරිසුදු කිරීම සඳහා තියෙන උපක්‍රම මෙඩිටේෂන් ටෙක්නික්ස් 40ක් දේශනා කළා. මේව ටිකෙන් ටික පුහුණු කරන්න පිනතුනි. ඔබේ ගෙදර ලස්සන වෙන්න මේව පුහුණු කරන්න. ඔබේ ඇඳුමේ වටිනාකම වැඩි වෙන්න. ඔබේ ශරීරයේ වටිනාකම වැඩි වෙන්න. ඔබ ජීවත් වෙන ඉඩමේ වටිනාකම වැඩි වෙන්න. ඔබ පාවිච්චි කරන වාහනයේ වටිනාකම වැඩි වෙන්න. ඒව පාවිච්චි කරන අවස්ථාවේදී මේ කවටහන් පිනතුනි එකිනෙක පුහුණු කරන්න. පිනතුනි අප මේ සාකච්ඡා කරේ සමත භාවනා කමටහන් ලෝකයේ තුල කැලේස් අඩු කරලා විශේෂයෙන් පංච නීවරණ යටපත් කරලා අපට ලබන්න පුළුවන් මානසික සුවය සඳහා මඟ පෙන්නපු ක්‍රමවේද 40ක් පිළිබඳව. පින්නතුනි මෙන්න මේ කමඨාන් ටිකෙන් ටික හරි අප ජීවිතේ පුහුණු කරන්න ඕන. ඒ තුළින් ජීවිතේ සතුට වැඩි වෙනවා. අර බාහිර ලෝකයේ මට විශ්වාසය තියලා අප බාහිරින් සතුට ලබා ගන්න උත්සාහ කළ අප ටිකෙන් ටික අපේ දෑතටම අපේ සතුට ලබන ක්‍රමයේ ටිකෙන් ටික අත්පත් කර ගැනීමක් වෙනුද? මෛත්‍රී භාන වඩනකොට, බුදුගුණ භාන වඩනකොට, ආනාපානසති වඩනකොට, ධාතු මනසිකාරය පුහුණු කරනකොට, සංඝානුසති භානාව වඩනකොට අපේ ජීවිතය අමුතු ප්‍රබෝධයක් එනවා වෙනුද? ජීවිතයේ සතුට ලබන්න නම් වඩාත්ම ඉක්මනින් වඩාත්ම සාර්ථකව පිනතනි සමත කමඨහනක් වඩන්නට ඕන. ඒකයි භාගතුන් වහන්සේ දේශනා කළේ මණ්ඩපයේ මිදම් වික්ඛේ බ්‍රහ්මචර්යයන් කියලා. මේ බ්‍රහ්මචර්යය හරියට මිහිරි පානයක් වගේ කියලා, මේ පැණි වගේ කියලා. අපට කුසගේ නැති වෙච්ච වෙලාවකදී ඉක්මනින්ම බඩගින්න සංසිඳව ගන්න නම් පානයක ලුදුරියක් තමයි මේ පැණි කියලා කියන්නේ. අන්න ඒ වගේ අපේ ජීවිතයේ ඉක්මනටම ජීවිතය ආධ්‍යාත්මික සතුට ලබා ගන්න කැමති නම් ඉඳ ලැබෙන හැම වෙලාවකදීම පිනතුනේ පොඩ්ඩක් හරි නැද්දක පියාගෙන භාවනා කමටහන කියන උත්සාහ කරන. ඇස් දෙක අරගෙන හරි සියලු සත්ත්වෝ සුවපත් වෙත්වාගෙන හැඟීමෙන් ඉන්න. නැත්තම් කැම පිඟාන අපේ තියෙන වෙලාවේ හරි ආහාරයේ පටිකෝල සංඥා වඩන්න. මේ හැම වෙලාවකම පිනතුනේ අපට භාවනා කරන්න දෙන අවස්ථාව. මහා සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් කරපු ආකාරයට උදෑසන අවදිච්ච මොහොතේ පටන් රාත්‍රී නිින්දට යන මොහොත දක්වාම අපතන හැම දෙයක්ම පින්නතුණි භාවනා කමටහන කරගන්න පුළුවන්. අභික්ඛන්දේ පටික්ඛන්දේ සම්පජානකාරී හෝති. ඉදිරියට යනකොට ආපස්සට එනකොට සිහියෙන් නොනිය යනවා. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති. ඉදිරිපස දෙපස බලනකොට සිහියෙන් ඉන්නේ. ගතේ හිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ සම්පජානකාරී හෝති. ඇවිදිනකොට අනිත් පැඩ පර කරනකොට හැම වෙලාවෙම සිහියෙන් ඉන්නේ. කතා කරනකොට මාසිතේ තුන්හි භාවයේ සම්පජානකාරී හෝති. කතා කරනකොට කතා නොකරනකොට හැම වෙලාවෙම පිනොතේ භාවනා කමඨාන පටන් ගන්නවා. මෙන්න මෙතෙන්ට තමා එනවද කියලා තමාටම බලාගන්න පුළුවන් ලක්ෂණයක් තියෙනවා. ඒ මොකද්ද? තමන් බාහිරින් ලබන සතුට අනිත් පැත්තට හරවලා පටිසෝත ගාමින් නිපුරන් දුද්දසං අනුන් කියලා සඳහන් කරන විදිහට තමාගේ ජීවිත ගමන් මගේ උඩුගම් බලා යන මාවතට ආධ්‍යාත්මික ගමන් මගට තමා පිරිසියාද කියලා තමන්ටම බලාගන්න පුළුවන් ඉතාම ප්‍රකට ලක්ෂණයක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි කතාව හුඟක් අඩු වීම. කතා කළ ලබන සතුටක් තියෙනවා නම් අන්න ඒ සතුට අනිත් පැත්තට හරව ගන්න. ඒකෙන් කියන්නේ කතා නොකරම ඉන්න කියන එක නෙමෙයි මේ කියන්නේ. අවශ්‍ය තැනදී අවශ්‍ය දේ කතා කරන්නට ඕන. හැබැයි විනෝදාංශ සඳහා කතා කරන්න යන්නේ නැහැ. පින්නතුනි ඊට වඩා විනෝදයක් සතුටක් තියෙනවා කතා නොකර ඉන්න එක. භාවනා කමටහනක කුසල ආරමුණක ඉන්න එක මහා පිරිසක් මැද විහිළු තහලු කරන්නට වඩා සතුටක් වෙනවා තමයි. නිහඬ වෙන්න හැම මොහොතක්ම තමා ජීවිතයේ සතුට විඳින අවස්ථාවක් වෙනතුනි. ඒක නිකන් නිහඬ වීමක් නෙවෙයි. ධම්මේවා කතා අරියෝවා තුන්නේ භවෝගී වූ ආරයට කතා කරනවා නම් ඊටාම දැහැඟ වචනයක් කතා කරන්න ඕන. නැත්තම් ආර්ය තුස්නීම් භාවයෙන් යම් ගුණයක් සිහි කරමින් ධර්මයක් වඩමින් නිහඬ වෙන්නට ඕන පිනතුනි. අපිට ලෝකෙම නිවැරදි කරගෙන යන්න බෑ. වැඩි හිටියන් වහක අපිට වෙනස් කරගෙන යන්න බෑ. කටිය පුරුදු වෙච්ච විදියක් තියෙනවා. ඒ වරණ තනියෙන් කතා කර කර ඉන්න කියලා අපි අපේ වැඩක් කරගන්න ඕන. අවශ්‍ය දෙයට උත්තරයක් දෙන්න. විශේෂයෙන් පිනතුනි සිල්ගත් දවසේ අනිත් දවස්වලදී තමයි සාමාන්‍ය විදිහට හිටියත් අනිත් දවස්වලදීත් එහෙම තමයි ඉන්නට ඕන ඇත්තටම. ආමවසයෙන් පිනතුනි සිල්ගත්තු දවසරවත් තමාගේ වචනය ගැන නිතරම සිහි කරන්නට ඕන. පච්චවේකීත්වා වාචාය කම්මං කාතබ්බං කියලා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. එනිසා මෙන්න මේ සමත කමඨහනක් තුරින් අපි අපරවන්නා වූ මේ මානසික සුවය පිනතුනේ බාහිර ඉන්ද්‍රිය පිනවමින්. ඇහැට රූප දැකලා, දෙසමනට ශබ්ද අහලා, නාසයට ගඳ සුවඳ, දිවට රස, කයට පහස, දිවට රස විඳලා ලබන සතුටට වඩා විශාල ප්‍රමාණයෙන් අධික සුවයක් ලැබෙනවා. ඒ පංචේන්ද්‍රිය තෘප්තිමත් නොකර තමාගේ මන ආයතනයේ කුසල අරමුණෙන් සන්තෘප්තිමත් කිරීම වශයෙන් කරන මෙන්න මේ සමත කමඨාන. ජීවිතේ ලස්සන දකින කැමති නම් පිනතුනි අප මේ මගට ඉක්මනින් එන්නට ඕන. ලස්සනට සතුටින් ඉන්න ක්‍රමයක් බුදුහාඳුර අපට දේශනා කළා කියලා. අනේ නිසා ඒ ගමන් මඟ තුල අපේ ජීවිත විසිතුරු කර ගන්නට ඕන. අපිට එක වෙලාවක් පිනතුනි මේ වගේ භාවනා කමඨාන කීපයක් මෙනෙහි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා ඔබ සූදානම් වෙන්න. දැන් අපි විනාඩි දෙකක් ඔය ඉන්න තැනම පොඩ්ඩක් නැගිටිමු. අපි ඉරියව්ව වෙනස් කරන්නත් එක්ක සතිමත් කල්පනාව නැගිටින එකපාර නැගිටින එම වැටේ හැමෙන් නැගිටින සිහියේ මොකක් හරි අල්ලගෙන අපි සතිමත්ව හිට ගැනීම ඒකත් වෙනුතුනේ භාවනාවක්. වෝකින් මෙඩිටේෂන් වගේම ස්ටෑන්ඩින් මෙඩිටේෂන් කියලෙකුත් තියෙනවා. පෝස්චර්ස් වලටම තියෙනවා මෙඩිටේෂන්. ස්ටෑන්ඩින්, සිටින්, වෝකින්, ලයින් ඩවුන් කියලා ඉරියාපත භාවනාවේ හතරම තියෙනවා. වෝකින් මෙඩිටේෂන් එක විතරක් නෙවෙයි හිටගෙන ඉන්න එකත් භාවනාවක්. ඒක හැබැයි සතිමත්ව ඉන්නට ඕන. වර්තමානය තුල හිත තියාගෙන දැස් අඩවන් කරගෙන ශරීරය ගැන හොඳ අවධානයෙන් මොහොතක් ඉන්න. මම දැන් හිටගෙන ඉන්නවා කියන හැඟීමෙන් ඉන්න. නාසය ආශ්‍රිතව හිත තියාගෙන ශරීරය ගැන හොඳ අවධානයෙන් ඉන්න. Please keep your attention around the nose swabbing in the present moment. At the same time, please be aware of your body posture that you are standing here. From your legs to head, and from your head to legs. නැතිනොතනි සීයෙන් හෙමින් වාඩි වෙන්න. slowly, mindfully, silently, please be seated. හොඳයි පිනතනි, අප මේ කියපු කරුණු දැන් ටිකක් කෙටියෙන් අප පුහුණු කරන්නයි බලාපොරොත්තු වන්නේ. ආධ්‍යාත්මික ගමන් මගෙහි මානසික සතුට දිනු කරලීමේ ප්‍රධාන භාවනා කමඨණක් විදිහට බාගතුන් වහන්සේ අපට මෛත්‍රී භාවනාව දේශනා කළා තියෙනවා. දැන් අපිට ටික වෙලාවක් ඉනීරියව මිඳගෙන මෛත්‍රී භාවනාව වඩන්නයි සූදානම් වන්නේ. ශරීරය හොඳට සැහැල්ලුවෙන් තියාගෙන ඍජුව තියාගන්න. හොඳට ශරීරය සැහැළු කරගන්න.

හැම දෙනාම මගේම දරුවන් සේ දකිමින් ඒ හැමට මා මෙත් සිතින් සෙත් පතනවා. කිසියම් කෙනෙක් මට මගේ පිට කියලා වෙනසක් නැහැ. දෙනාම එකම යායක්සේ එකම දරු පෙලක්සේ හිතලා මයි හැමට සෙත් පතනවා. සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. වෙත්වා සෞසත හැම කල්නි දුකී, පන්ත්වා සැපතට සමගිව මුනිකී. සාදු සාදු සාදු. පින්නතුනි අප මෛත්‍රී භාවන වඩපු වෙලාව තින් ජීවිතේ ලස්සන දකින්න පින්නතුනි අප මේ සමත කමඨහන භාවිත කළ යුතුයි. විශේෂයෙන්ම මෛත්‍රී භාවනාව එකකින් අපේ ජීවිතයේ සතුට සැනසීම සලසා දෙන භාවනාවක්, අනෙක් අතින් ලෞකික කුසලයේ ඊටම දිනු කරලන පුණ්‍ය කර්මයක් විදියට මෙත්තා චේතෝනුති සූත්‍රයෙන් දේශනා කරලා තියෙනවා. ඒ නිසා පිළිතුරු අප මේ භාවනා කමටහන ජීවිතේ නිරතුරුව කරන භාවනාවක් බවට පත් වෙනට ඕන. ඊළඟට අප බුද්ධ ඝනසති වඩනටයි සූදානම් වන්නේ. අප සරණ ගිය අපේ ශාස්ත්‍රෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ මුළු තුන් ලෝකෙටම පහළ වෙච්ච උත්තරම මනුෂ්‍ය රත්නය, මහා ප්‍රඥාවෙන් හා මහා කරුණාවෙන් සියචිත්ත සංධානයේටම දිනු කරගත් උත්තරමයන් වහන්සේ, පුරස්සාරසංග පරමලක්ෂ්‍ය අප වෙනුවෙන් දාන ආදී පාරමිතා ධර්මයන් පූර්ණේ කරපු සවිසාල කැපවීමක් කරලා අපට මේ අනිත්‍යම ධමයක් නිවන සැනසීම සෙන ධම්මග විවරණය කළ දීපු අනාවරණය කරපු ඒ උත්තමයන් වහන්සේ ගැන සිහි කරන මොහොත. එනිසා දැන් අප සූදානම් වෙමු බුද්ධානුස්සති භාවනාව ටික වෙලා පඩන්නට. හොඳට ඉරියව්ව සැහැල්ලු කරගෙන ශරීරෙ ඍජුව තියාගෙන බුද්ධානුස්සති භාවනා තුළ අප එක බුදු ගුණයක් වඩමු, අරහං බුදු ගුණය. ශරීරය සැහැල්ලුවෙන් තියාගන්න, ඍජුව තියාගන්න, වම් මත උඩින් දකුණු මත තියාගෙන ශරීරය සැහැල්ලුවෙන් තියාගනිමු. නාසය ආශ්‍රිතව වර්තමානය තුළ හිත තියාගන්න. සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයේ සාක්ෂාත් කළ දින දමදිව බුද්ධගයාවෙහි බෝවැඩ සමාධි සෝයෙන් වැඩ සිටින ආකාරය සිහිපත් කරගන්න. සවනංගන බුදුරැස් පිහිටුවමින් මේ මුළු තුන් ලෝකයේම අග්‍රස්ථානපත් වෙච්ච නික්ලේශී හද මඩලක් ඇති ඒ උත්තම මනුෂ්‍ය රත්නය ආශ්චර්ය මනසරත්නය සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන මා සිහි කරන මොහොත. උන්වහන්සේ සංසාර චක්‍රය අරසිඳලා රාගාදී සියලු කෙලෙස් අනුසය වශයෙන් දුරු කරලා ලෝවැසියන්ගේ අප්‍රමාණ පුදු සැරිකරට ලක් වුණා, සුදුසෙක් වුණා. අන්නේ උතුම් බුදු කෙනෙක් අපි කියනවා අරහන් කියලා. අරහන් අරහන් අරහන් අරහන් අරහන් අරහන් බුදු පියාණන් වහන්සේගේ සේවනයේ මා ඉඳ ගනිමින් උන්වහන්සේගේ චිත්තසංතානය තුල පැවති මේ උත්තරීතර සම්බුදු ගුණය මා සිහි කරන මොහොත සියලු කෙලෙස් දුරු කරලා සංසාර චක්‍රය අරසින්දරලා තුන් ලෝකයේ සියන්නේ සියලු බුදු පුජාන සුදුසේ කොනු ඒ උත්තම මනුෂ්‍ය රත්නය සම්මා සම්බුදුරජාණන් වහන්සේ අරහන් ගුණය යුක්තයි. අරහන් අරහන් අරහං රහසම්පවුනකොට කෙලෙසරයනොත් දුරුකොට නිසි වූයෙන් පුදට අරහයයි නම් කියති මුනි දුට සාදු සාදු සාදු. හොඳයි පින්නතුනි, අප මේ සමත කමටහන් වඩන වෙලාව නීවරණ හිතෙන් දුරු වෙන මොහොත කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන අපේ මේ හිතේ ලස්සන නැති කරන කෙලෙස් දහම් වේවා. මේවා වාක් යටපත් වෙනවා අප සමත කමඨහනක් වඩන වෙලාව, අපේ හිතේ ලස්සන දකින වෙලාව, හිතේ කලබලයක් කැළඹීමක් නැහැ, නසන්සුන් බවක් නැහැ, කවුරුවත් එකමනාපයක් ඉදිරිදීමක් නැහැ, නිදිමත ගතියක් නැහැ, කිසිම දෙයක් ගැන දැඩි ආසාවක් නැහැ, හිත ඉතාම ප්‍රසන්න අවස්ථාවක් පිනුතුනි. ඉතින් මෙන්න මේ සමත කමටහන් දියුණු කරන්න අපට තියෙන ප්‍රධානතම ප්‍රතිලාභය තමයි අපේ හිතේ තියෙන මානසික දුක් පීඩා අඩු වෙනවා පිනුතුනි. හිතේ කෙලෙස් අඩු වෙනවා කියන්නේ හිතේ දුක අඩු වෙනවා කියන එක. හිතේ දුක අඩු වෙනවා කියන්නේ අපේ සතුට වැඩි වෙනවා කියන එක. ඒ විතරක් නෙවෙයි පිළිදෙන අපට තියෙන වාසිය තමයි මේ සමත කමටහනින් ගන්න ප්‍රයෝජනේ අරගෙන අප නැගිටිට පස්සේ ඇස් දෙක අරගෙන ඉන්න වෙලාවේදී අපට හොඳට විදර්ශනා පුහුණු කරන්න පුළුවන්. ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥාන අනිත්‍යයි, සතු සම්පස්ය අනිත්‍යයි, සතු සම්පස්ස වේදනාව අනිත්‍යයි, රූප සංඥාව අනිත්‍යයි, රූප සංචේතනාව අනිත්‍යයි, මේ වගේ පින්නතුනේ අපිට විදර්ශනා වඩන්න වා ක්ලේශී අර සමාධිමත් වෙච්ච හිතෙන් ඉඳලා නැගිටිට පස්සේ. ඒ විතරක් නෙවෙයි අපිට කායික වේදනා තිබ්බත් ඒවත් වාහක යටපත් වෙනවා. මේ ආධ්‍යාත්මික සතුට ප්‍රසන්න භාවයේ නිසා පින්නතුනේ. ඊළඟ අපිට එක වේලාවක් ධම්මානුසතිය වඩමු. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සාධර්මයේ තියෙන ගුණ ඒ දහම මනාව දේශනා කරපු දහම මේ ජීවිත කාලය තුළදීම ප්‍රතිඵල ලබන්න පුළුවන් සාන්දිට්ඨික වූ දහම. ඒ දහම අකාලිකයි ධාමිකමනින් ප්‍රතිඵල ලැබෙන දහම. ඒක එහි පස්සේක ඕපනයි ආදී ගුණයන් යුක්ත මේ දහම. මේ ලොව අපමණ පිරිසක් දුකෙන් නිදහස් වුණෝ නිවන් දොර විවර කරගත්තු සුගතිය පසක් කරගත්තු මේ අනගිතම දහම. සම්මා සම්බුදුරජාණන් වහන්සේ සිය චිත්ත සන්තානය දියුණු කරගෙන නිකලෙස් බාට පත් වෙලා ආනාවරණය කරගත්තු ඒ දහම්මග අප්‍රමාණ පිරිසක් දුකෙන් නිදහස් වීම සඳහා භාවිත කළා. ඔබ දන්නවා කිසා ගෞතමී වැනි අය, ඔබ දන්නවා කටාචාරා වැනි අය කොයි තරම් දුක් සමුදායක හිටියද? එයාට කිමින් කෙසේ දුක් සංඛාපයන්ගෙන් දුරු ගන්නට හේතුනේ මේ ස්වාකාත වූ දහම. මුලමැදඟ යහපත් දේශනා කරු ස්වාකාත වූ මේ දහම මේ ජීවිත කාලයෙන්ම විපාක ලබා දෙන පුරුවන් සාන්දෘෂ්ටිකු දහමක්. ඒ දහම එකාමිකාමික වනින් ප්‍රතිඵල ගැන දෙන දහමක්, අකාලිකයි. ඒ පස්සිකයි ඕන කෙනෙකුට එන්න බලන්න කියලා විවෘතව කියන ගුණ දහම. ඕපන එකයි ඒ දහම තමා වෙත පමනුවාගෙන ප්‍රතිඵල ලැබිය යුතු දහම. පඤ්චත්තං වේදි සම්බෝ වේ දහම නොනැත්තං විසින් වෙන වෙනම ප්‍රත්‍යක්ෂ කටයුතු දහමක් මේක. ඒ දහම් ඵලයක් හෝ පින්නතුනි අපට කොයි තරම් සැනසීමක්ද? මේ උතුම් සද්ධර්මයේ රැගෙන එනට ගත වූ වසර 2500 ගණන් තුළ මහා සංඝරත්නය සුවිශාල කැපවීමක් කළා පින්නතුනි. වසර 440ක් කටපාඩම් රැගෙන ආවා. ඊට පස්සේ තවත් වසර 2000කට අධික කාලයක් පොත්පත්වල ලියමින් පරපුරෙන් පරපුරට හරියට මැණිකා ආරක්ෂා කරන වගේ පුස්කොළ පොත්වල ලියලා පරපුරෙන් පරපුරට සීවස් 20කට අධික කාලයක් මේක හරියට අම්ම කෙනෙක් සිය දරුවාට කෑම ටිකක් සංගවාගෙන යනවා වගේ අතීතයේ හිටිය රහතන් වහන්සේලාගේ ළඟ ආරිය උතුමන් ස්වාමීන් වහන්සේලා මතු ඉපදෙන අප වෙනුවෙන් මේ ධර්ම පිනතුනේ තාම ආදරෙන් රැකගෙන ඇවිල්ලා දීලා තියෙනවා අපට දුකෙන් නිදහස් වෙන්න. ස්වාමීන් වහන්සේලාගෙන අපරිමිත ගරුත්වය ප්‍රසාදයක් ඇති කරගන්න පිනතුනේ. අනාගතයේ පහරන අප වෙනුවෙන් කොච්චර අමාරු වෙනද මේ ධර්ම රැගෙන ආවෙ කියලා. බැමි ඉතිහාසය වෙන කාලවල වසර 12ක් එක දිගට පැවතිච්ච නියන් සායවල යටිසේ දුෂ්කර කාලවල නිර්ආහාර විඳිමින් ගස්වල පොළ අනුභව කරමින් මහවැලි ගම් කලාවෙහි වැලිගොඩවල් ගහලා ඒ වැලිගොඩවලට පිට තියාගෙන උණුසුම ලබා ගනිමින් මේ දහම නොනසී පවත්වාගෙන ආව කිනතුනි යටිද ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේලා. ඉරගෙන ඒවෙන් අපි බලාපොරොත්තුනේ මේ දහම ඉගෙනගෙන ඒ දහමෙන් අපි දුකෙන් නිදහස් වෙලා මේ දහම අරගෙන පරිපූර්ණ අපව අප විසින් දායන කරයි කියන ලොකු බලාපොරොත්තුවකින් පිළිතුරක් නැගෙන ආවේ. ඒ නිසා අපි ලොකු වගකීමක් තියෙනවා මේ දහම අපත් පිළිපදින ගමන් මතු පරිපූර්ණ මේක සුරක්ෂිත කළ දීම. පින්තුනේ හැම දිනක් මේ සඳහා උදව් කරන අය, උපකාර කරන අය ඔබේ ගැන සතුටු වෙන්න අනේ දහම ගැන අප මොහොතක් සිහිපත් කරගෙන ඉලාව. හොඳයි, දැන් අපි ධම්මානුසති භාන වඩන්නේ සූදානම් වන්නේ බුදුරජාණන් වහන්සේගේ චිත්ත සන්තානයේ ගොඩනැගිලා දළදා වහන්සේගේ පහස ලැබලා මේ මුළු ලෝකයේ වෙත දුකෙන් නිදහස් වෙන දේශනා කරපු මේ උතුම් සදහම් පණිවිඩයේ ගුණ සිහිපත් කරන මොහොත ධම්මානුසති භාන වඩන මොහොත පිළිතුරේ. ශරීරය හොඳට සැහැල්ලුවෙන් ඍජුව තියාගන්න. වම් අතුලින් දකුණු අත තියාගෙන නාසය ආශ්‍රිතව හිත තියාගන්න වර්තමානිය තුළ. දැන් මම ධර්මීය ගුණ සිහි කරන මොහොත බුදුරජාණන් වහන්සේ විසින් අනාවරණය කරලා උන්වහන්සේ දුකේ නිදහස් වෙලා අපට දුකේ නිදහස් වෙන දේශනා කරු මේ උත්තරම සද්ධර්මය එහි ගුණාංග සිහි කරන මොහොත. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සද්ධර්මය ස්වාකාත වූ ධර්මයක්. ආදි කල්යාණං මධ්‍යේ කල්යාණං පරිවසානේ කල්යාණං කියපු ආකාරයට ඒ මුල සීලය යහපත්, මැද සමාධිය යහපත්, අග වූ ප්‍රඥාව යහපත්. මේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාව මනමින් දේශනා කරපු ධර්මයක්. සාකාතු සාකාතු සාකාතු ලෝආපමණ සත්‍යයන්ට සසර දුකේ නිදහසීමට අපා දුකේ නිදහසීමට දේශනා කරපු සීල සමාධි ප්‍රඥා සංඛ්‍යාත ස්වාකාත වූ ධර්ම ස්වාකාතෝ බුදුරජාණන් වහන්සේ ධර්මාසනාරූඪව භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිළිසෙට චතුරාර්ය සත්‍ය සංඛ්‍යාත පරිසම්පාදනිස්සිත දුකේ නිදහසීම සඳහා දේශනා කරන ධර්ම. ඒ උතුම් ධර්මය අහලා අපමණ සත්‍යයන් දුකේ නිදහසන ආකාරය මම මෙනෙහි කරනවා. සාකාතෝ සාකාතෝ සාකාතෝ එක් සාකච්ඡා කළේ ධර්මයේ එන මූලික කරුණු කිහිපයක් පිළිබඳව. විශේෂයෙන් අප මෙලොව ජීවිතය සාර්ථක කරගන්න හේතු වන දානය පිළිබඳව, සීලය පිළිබඳව, ඒ වගේම සමත භාවනා පිළිබඳව, මෛත්‍රිය, බුදුගුණ භාවනාව, ධම්මානුස්සතිය ඇතුළු මේ භාවනා කමඨාන කීපයක් අපමණිය කරපු මොහොත, ධර්මයේ මූලික කරුණු සාකච්ඡා කරපු මොහොත. පින්නතුනේ අප සඳහන් කළා ධර්ම තුල සඳහන් වන ප්‍රඥා පිළිබඳව වැදගත් වන ආකාරය. භාගතුන් වහන්සේ නිතරම ශ්‍රාවකයන්ට අනුශාසනා කළේ ප්‍රඥාව ලබා ගන්න සඳහායි. ප්‍රඥාවට දිරිදීම සඳහායි වහන්සේ ධර්ම දේශනා කළේ. ඒක හේතුව තමයි අපේ ජීවිතයේ සම්පූර්ණ පවතින පිළිතුර අන්ධකාරයේ. අන්ධකාර කියලා සූත්‍රයක් තියෙනවා. වරක් භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ තියෙන දැඩි අන්ධකාරයක් ගැන. මේ ලෝකයේ විශ්වයේ තියෙනවා තැන්. ඒවට කියනවා අන්තරීක්ෂ අගහ කියලා. හිරු සඳු ආලෝකයේ නොවැටෙන ස්ථාන තියෙනවා මේ විශ්වයේ. ඒ ස්ථාන ඉතාම දැඩි ඝන අන්ධකාරයක තියෙන්නේ. සාමාන්‍ය විද්‍යාවෙන් කියන්නේ ඒ වගේ තැන්වල සත්‍යයන් ඉපදෙන්නේ නැහැ කියලා. නමුත් මේ මුතුනේ ධර්මයේ සඳහන් වෙන ඒ වගේ තැන්වල සත්‍ය ඉපදෙනවා. අන්ධකාරය සත්‍යයන් ඉපදෙලා අන්ධකාරයේ ජීවත් වෙලා අන්ධකාරෙම මියනවා. බුදුතුන් වහන්සේ මේ අන්ධකාර ස්ථාන අන්තරීක්ෂ අගා ගැන දෙනම් ශ්‍රාවකෙන දේශනා කළා. ඒ අවස්ථාවේදී වික්ෂුන් වහන්සේ ලහනවා ස්වාමීනි මේ අන්තරීක්ෂ අගා කියන ස්ථානයටත් වඩා ලොකු අන්ධකාරයක් ලෝකේ තියෙනවාද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඔව් මහණෙනි එහෙම තැනක් තියෙනවා. ඒ තමයි මේ අවිද්‍යාව කියන අන්ධකාරය. නොදැනීම මෝඩකම කියන එක. මොකක්ද මේ අන්ධකාරය කියලා කියන්නේ පින්නතුනි? අපට මේ මොහොතේ අපේ ජීවිතයේ සිදුවන දේ ගැන තියෙන නොදැනුවත්කම. වෙනත් විදිහකින් කියනවා නම් අප හිතන් ඉන්නේ අපි මේ අසුරු කරන ලෝකය තුල රූපේ මේ මොහොතේ තියෙයි කියලා. අපේ දරුවෝ, ඥාති මිත්‍රාදීන්, ගේ දොර, අපේ මේ හැට පේන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේව ඒ විදිහටම තමා තේරුම් ගන්න මොහොතේ ලෝකයේ තියෙලා අපි හිතන් ඉන්නේ. ඒක හරියට ඔබ අර මෙතෙන්ට එන කලින් අර කණ්ණාඩි ඉස්සරහට ගිහිලාමනේ රෙස්ට්රූම් එකේ. ඔබ හිතන් ඉන්නවා නම් ඔබේ ඡායාරූපය ඒ රිෆ්ලෙක්ෂන් එක තාම මිරර් එකේ තියෙයි කියලා. අන්න ඒ වගේ කාරණයක්. ඒක අපේ එතෙන්ට යනකොටම හේතු නිසා ඒක හට ගන්නවා. හේතු නිරෝධයෙන් ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඊට පස්සේ අපි ඒක සිහි කරන්නේ මොකෙන්ද? අපේ හිතෙන්. මනංච පටිච්ච ධම්මේ චුප්පජිති මනෝ විඥාන කියන අවස්ථාවෙන් තමයි යන්නේ. එතකොට මේ මොහොතේත් ඔබේ ඇහැට රූපයක් පේනවා නම්, කනට ශබ්දයක් අහනවා නම්, විතරක් නෙවෙයි ඔබේ ශරීරයට පහසක් ලැබෙනවා නම් මේ මොහොතේ, ඒ පහසත් ඔබ තේරුම් ගන්න මොහොත කියන්නේ මනෝ විඥාන අවස්ථාව. එතකොට භවය කියන්නේ මොකද්ද? භවය කියන්නේ the process of becoming කියන්නේ මේ මොහොතේ බාහිර අපාත් විඳින ලෝකයේ තියෙයි කියලා හිතාගෙන ඉඳීම. මේක නෑ කියන්නෙම නෑ පිනොතනි. නෑ කියලා සම්පූර්ණ මේකත් එක උච්චේද වාදයට යනවා. සමුදේ සත්‍ය අනුගතොතින් මේක මෙහෙම පැවැත්මක් තියෙනවා. හැබැයි කර්ම සත්‍ය අනුගානකොට පිනොතනි මේ ලෝකයේ කියන එක තීරණය වන්නේ අපේ අස්කන්නාසාදී ඉන්ද්‍රිය වලට සාපේක්ෂව. එතකොට මේ පේන භෞතික ලෝකයේ රූපය මේ බිත්ති ටික ඔක්කොම පේන්නේ අපේ ඉන්න ලෝකයට සාපේක්ෂව. ඒ විතරක් නෙවෙයි ඒ අපේ ආයතන තීරණය වන්නේ අස්කන්නාසාදී ආයතන තීරණය වන්නේ අපේ මනසේ තියෙන අවිද්‍යාව, කර්මය, තෘෂ්ණාවාදී හේතු වලට අනුව. එතකොට ඒ හේතු වලට අනුරූපව අපේ අස්කන්නාසාදී ඉන්ද්‍රිය නිර්මාණය වෙනවා. ඊට අනුරූපව මේ මොහොතේ ලෝකයක් නිර්මාණය වෙනවා. ඒ මොහොත තුළ අස්කන්නාසාදී ඉන්ද්‍රිය වලට රූපාදිය පදිත වෙනවා. ඒක විපාක මට්ටමේ අවස්ථාව. ඒක එතනම නිරුද්ධ වෙනවා. අප ලෝකේ ඇසුරු කරන මොහොත කියන්නේ අප ඇත්තටම තේරුම් ගන්න මොහොත. අප තේරුම් ගන්න මොහොත කියලා කියන්නේ සම්පූර්ණව රූපේ නිරෝධ වෙච්ච මොහොතක මනෝ විඥානය කටයුතු කරන අවස්ථාව. මෙන්න මේක දැක්කොත් තමයි අනිමිත්ත, ශුන්‍යත, අපහිත කියන මේ අදාරතේට යන්නේ. ඒක දකින්න නම් ඒ සඳහා චතුරාර්ය සත්‍ය පටිසම්පාදයේ නිසිත ධර්මයක් අපහන්න ඕන. ඉතින් ඉමස්මින් සති ධම්මෝති මේ හේතු ඇති කල්ලි මේ ස්වરૂපයක් හටගන්නවා. ඉමස්මින් අතති දකිදන්න හෝති මේ නැති කල්ල මේක නැති වෙනවා. ඉමස් උපාදායි දම් උපජති මේ හේතු ඇති කල්ල මේක හට ගන්නවා. ඉමස්ස නිරෝධයි ද නිරුද්ධති මේ හේතු නිරෝධ වීම නිරුද්ධ වෙනවා. යම් කිංචි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං හේතුවක් නිසා යමක් හටගත්තනම් හේතු නිරෝධයෙන් ඊතුම් නැතුම් නිරුද්ධ වෙනවා. හැබැයි පිනතුනි නිරුද්ධ වෙන්නේ ඊළඟ මොහොතේ හේතු ටිකක් සම්පාදනය කරලා තියලා. අතීත හේතුව වර්තමානට බලපානවා, වර්තමාන හේතුව අනාගතයට බලපෑමක් කරනවා. හැබැයි අතීත හේතුව ඒ විදිහටම වර්තමානට එන්නේ නැහැ. මේක හේතු බල ධර්ම මත, පරිසම්පාදෙ මත, සූවිසි ප්‍රත්‍යවල තියෙන අන්නෝන සම්බන්ධය මත මේ ක්‍රියාකාරීත්වයක් තියෙනවා. එතකොට බුදුදහම මෙන්න මේ අවබෝධයට අපෝපත් කරනවා. මූලික වශයෙන්ම මූලිකම දේ තමයි අපෝ රූපේ නිදහස් කිරීමේ කාරණය. ඊට පස්සේ වේදනා සංඥා සංකාර විඥාන කියන නාමයන්තේ නිදහස් කිරීම. භාගතුන් වහන්සේ ජීවමාන කාලේ දින අනාථපිණ්ඩික සේරසිරිතුමා දැඩිසේ ගිලමුණා. මජ්ක්‍ධිම නිකායේ අනාථපිණ්ඩික වාද සූත්‍රයේ පින්නතුනි අනාථපිණ්ඩික සේරසිරිතුමා ඊටාම දැඩි කායික වේදනාවකට පත් වුණා. ඔහු සමීපයේ හිටිය කෙනෙකුට කතා කරලා කියනවා, මට දැන් වාහ අමාරුයි, ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට සඳහන් කරන්න මං වාහ අමාරුවෙන් ඉන්නේ කියලා උන්වහන්සේට වන්දනා කරලා. භාගතුන් වහන්සේ දෙගෙන මතක් කළා. ඊට පස්සේ සරුවත් සාඳුරට කියන මං අසනීපෙන් ඉන්නේ, මාව මුණගැහෙන්න එන්න කියලා ආරාධනා කරන්න කියලා. ඒ කියපු විදිහටම සරුවත් සාඳුර වැඩම කළා. සරුවත් සාඳුර අහනවා අනාථ පිළිසෙල් සිටුතුමාගෙන්, සිටුතුමනි කොහොමද ඔබේ ශරීර සෞඛ්‍ය? සිටුතුමා කියන ස්වාමීනි දරා ගන්න නම් හරිම අමාරුයි. හරියට ඉතාම ශක්තිමත් පුරුෂයෙක් ඉතාම තියුණු ආයුධයක් අරගෙන හරියට මගේ ශරීරයට මගේ කුසට අනිනෝ වගේ මට දැඩි වේදනාවක් එනවා. ස්වාමීන් සාරිපුත්‍ර වහන්සේ ඉතාම බලවත් පුරුෂයෙක් දැඩි වරපටක් අරගෙන මගේ හිස දැඩියෝම වෙලනෝ වගේ තද කරනවා වගේ මට හරිම අමාරුයි කියලා. සාරිපුත්‍ර වහන්සේ ඉතාම දක්ෂ ගවඝාතකයෙක් හරි ගවඝාතකයෙක්ගේ සේවකයෙක් හරි තාම තියෙන ආයුධයක් අරගෙන කුසට අනිනා වගේ මට දැඩි අපහසුවක් තියෙනවා, දැඩි වේදනාවක් තියෙනවා කියලා. සාරිපුත්‍රයන් වහන්සේ ඉතාම ශක්තිමත් පුරුෂයෝ දෙන්නේ කද් දෙකෙන් අල්ලලා දැඩියොම වේගෙන් මාව ඉතාම දැඩි ගින්දරකට දානවා වගේ මගේ ඇඟ හරිම වේදනාවක් හරි කියලා. මෙන්න මේ වෙලාවේදී සාරිපුත්‍රයන් වහන්සේ මේ සඳහා අවවාදයක් දෙනවා, අනුශාසනාක් කරනවා. සිරිතුමනේ ගෘහපතිය, ඔබට මේ වෙලාවේ හික්මෙන තියෙන දහමක් තියෙනවා. ඒ තමයි නචක්කුම් උපාදි සිස්සාමි. ගෘහපතිය, ඔබ ඇස ඇසුරු කරන්න එපා මේ වෙලාවේ තෘෂ්ණාදි වශයෙන්. නචමේ චක්කෝ නිස්සිතං විඥානං භවිස්සතියේති. මගේ මේ ඇස නිස්සෘතව සිත නොපීඨාවා නොපෝතීවා කියලා හිතන්න කියලා කිව්වා. ඇස පිළිබඳව තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් ගන්නත් එපා. ඒ විතරක් නෙවෙයි, ඇස නිස්සෘත කරගෙන එහි සිත බැස ගන්න දෙන්නත් එපා කියලා. ඊළඟට කියනවා මේ විදිහටම ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ආයතන හය ගැනම කියනවා. ඒ විතරක් නෙවෙයි, ඊට පස්සේ ඒ ආයතන වලට ගොදුරවන ලක්වන රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ස්පර්ශ කියන මෙන්න මේ කිසිම තැනක හිත පිහිටව ගන්න එපා ගුරුපතිතුමනි. ඒ විතරක් නෙවෙයි, ඔබ චක්කු සම්පස්සය ගැනවත් ඇස අරභයත් ඇතිවන ස්පර්ශය ගැනවත් හිත පිහිටව ගන්න එපා. එතනොත් හිත නිදහස් කරගන්න. ඒ චක්කු සම්පස්යෙන් හට ගන්නා වේදනාව ගැනත් හිත අයින් කරගන්න. හිතේ කිසිම තැනක පිහිටව ගන්න එපා. ඒ විතරක් නෙවෙයි, සතර මහා භූත රූප මේ පඨවි ආපෝ තේජෝ වායෝ හතර, ඒ වගේම ආකාශ විඥාන කියන මේ දෙකෙත් මේ හයෙන්ම සිත මුදව ගන්න. ඒ හය කිසිම තැනක හිත තියන්න එපා. ඒ හැම දෙයක්ම අනිත්‍ය වශයෙන් බලන්න. ඊට පස්සේ කියනවා රූප වේදනා සංඥා සංඛාර විඥාන න රූපං උපාදිස්සාමි න රූපනිසිතං විඥානං බහිස්සති. මේ කිසිම දෙයක් කනවත් හිත තියාගන්න එපා, හිත පිටුවා ගන්න එපා කියලා කියනවා ස්කන්ධ පංචකේ. ඒ විතරක් නෙවෙයි ඊළඟට දේශනා කරනවා න ඉද ලෝකං උපාදිස්සාමි. මේ ලෝකේ හිත කිසිම තැනක තියාගන්න එපා, කිසිම දෙයක් ඇසුරු කරන්න එපා මේ ලෝකේ. පරලොවත් කිසිම දෙයක හිත ඇසුරු කරන්න එපා, තියාගන්න එපා කියලා දේශනා කරනවා. මෙන්න මේ විදිහට හිත හැම තැනම මුදව ගන්න ක්‍රමය දේශනා කරනවා. කිසියම් තැනක ඇස කන ආදී ආයතනවල රූප ශබ්ද ආදී අරමුණු වල චක්කු සම්පස්ස ආදී ස්පර්ශ වල චක්කු සම්පස්ස වේදනා ආදී වේදනාව ගැන රූප වේදනා ආදී ස්කන්ධ පංචකය පඨවි ආපෝ තේජෝ ආයෝ ධාතු ගැන මේ කුමන හෝ තැනක හිත පිහිටුවා ගන්නවයි කියලා කියන්නේ දුක ඇසුරු කරනවා කියන කාරණය. මේ හැම දෙයක්ම පින්නතුනි හේතු ඇති කල්ලි හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධයට පත් වෙනවා. මේ කිසිම දෙයක් එක දිගට එක විදියට යන්නේ නැහැ. ඒව හැම මොහොතෙම වෙනස් වෙමින් අපේ ලෝකයට අනුව නිර්මාණය වෙමින් ඒ කාර්ය සිදු කළ අවසන් වෙනවා. අප ලෝකයක් සම්පූර්ණ ඇසුරු කරන්නේ මනෝවිඤ්ඤාණය ආශ්‍රිතව. ඇසුරු කරනවා කියන අපේ යමක් තේරුම් ගන්න අවස්ථාව. යමක් විපාක මට්ටමේදී කර්ම දායාදයක් විදියට රූපය අපි ඇසුරු කරා. අප ඇත්තටම පිළිතුරු ජීවත් වෙනවා කියන මනෝවිඤ්ඤාණ අවස්ථාව. අන්නේ මනෝවිඤ්ඤාණ අවස්ථාව හරියට තේරුම් ගත්තොත් රූපයේ ඉතුරු නැතුවම නිරුද්ධුණා කියලා අන්නේ වෙලාවේදී අපලෝකේ නිදහස චාස්තාව. ඒ සඳහා පිනතුනි අඛණ්ඩව ඇස අනිත්‍යයි, රූප අනිත්‍යයි, චක්කු විඥාන අනිත්‍යයි, චක්කු සම්පස්ස අනිත්‍යයි, රූප සංඥා අනිත්‍යයි, රූප සංකේතන අනිත්‍යයි, පඨවි ආපෝ තේජෝ වායෝ ආලෝක ආකාශ විඥාන මේ හැම දෙයකම පිනතුනි පුලුවන්තරම් අනිත්‍යයි. ඒ විතරක් නෙවෙයි ඒ අනිත්‍ය බලන ගමම්ම මනෝවිඥානිනුත් නැත්නම් නාමයේ අන්තයේ තියෙන අනිත්‍යතාවයත් බලන් දැක්ක වෙන්නට ඕන. මෙන්න මේ දෙකම එක විට දැක්කොත් තමයි අප යක්ඛනාමංච රූපංච අසීසං උපරොජ්ජති පටිගං රූප සංඥංච එත්තේ සාචිතතේ ජඩං කියන මේ මට්ටමට යන්නේ. නාම රූප දෙකෙන්ම නිදහස් වෙලා පටිග සංඥාවනොත් නිදහස් වෙලා ලෝකෙ නිදහස් වෙන පුළුවන්කම තියෙනවා. පින්නතුනි මේක සරල දෙයක් නෙවෙයි, මේක අමාරු දෙයක්. මේ සඳහා අඛණ්ඩව අපි අනුග්‍රහ ලබා ගත යුතු ස්ථාන පහ ගැන සඳහන් කරනවා. සීල අනුග්‍රහිතා හෝති. සීලවන්ත බවෙන් මේ සඳහා අනුග්‍රහ ලබා ගන්නට ඕන. නිතර පංච සීල ආරක්ෂා කරමින් විතරක් නෙවෙයි ආජීවට්ටමක සීලය සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන කරුණ තුන පුළුවන් තරම් දුරට පුහුණු කරන්න ඕන ආරස්ඨංග මාර්ගයේ සීල ස්කන්ධය. අනේ පුහුණු කරමින්ම මෙහෙ වඩන්නට ඕන අප මේ සීලය. ඒ වගේම සුතානුග්‍රහිතාච හෝති ශ්‍රුතවත් භාවයෙන් අනුග්‍රහ ලබන්නට ඕන. නිතර නිතර මේ තරල දේශනා අහන්නට ඕන. සාකච්ඡානුග්‍රහිතාච හෝති ධර්ම සාකච්ඡාවෙන් මේට අනුග්‍රහ ලබා ගන්නට ඕන. සමථානුග්‍රහිතා චෝති සමතෙන් මේ සඳහා අනුග්‍රහ ලබා ගන්නට ඕන. විපස්සනානුග්‍රහිතා චෝති විපස්සනාවෙන් මේක අනුග්‍රහ ලබා ගන්නට ඕන. සීලය, ශ්‍රුතය, සාකච්ඡාව, සමතය, විපස්සනාව. මෙන්න මේ කරුණ පහ දිගින් දිගටම පාත්‍රා ගන්නට ඕන මේ ප්‍රඥාව සලසා ගන්නට. ඒ සඳහා විශේෂයෙන්ම පින්නතුනේ පඤ්ඤා වෝඩි කර ධර්මයන් විදියට කාරණා හතරක් අකණ්ඩව පවත්වා ගන්නට ඕන. කල්‍යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය සහ ධර්මානුධර්ම ප්‍රතිපදාව කියන කාරණා. මේ කාරණා ටික දේශනා කරනකොට අනාද විනේ සිටුමා හරිය සංඝයකට පත් වන ඇස්තේකට කඳුළුවාව පේනතුනි. සාරිපුත්තයන් වහන්සේ අහනවා ඇයි ගුරුතුමනි අඬන්නේ කියලා. ඔබට පසුතැවිල්ලක් තියෙනවද කියලා. නෑ ස්වාමීනි, මම මෙච්චර මේ භාගතුමාන්සේ ආශ්‍රය කළා මෙච්චර මන ආර්යයන් වහන්සේලා ඇසුරු කරලා තියෙන මෙච්චර ගැඹුරු ධර්මයක් මට ඇයි දේශනා කළේ නැත්තේ කියලා. මේ කරුණ ටික මට ඇයි කලින් දේශනා කළේ නැත්තේ කියලා. නෑනුව වදිතුමනේ ගිහිවත් සුදුවත් හඳින ඔබැනි අයට මේවා දේශනා කරන අඩුයි අපි කියලා දේශනා කළා. නෑ ස්වාමිනේ එහෙම කියන්න එපා. අප වගේ අයට තේරුම් ගන්න පුළුවන් අය ඉන්නවා මේවා ඉක්මනටම දේශනා කරන්න කියලා. උන්වහන්සේට දේශනා කරා සරුවත් හාමුදුරන්ට ආනන්දනේ සිරිතුමා. ඉතින් පිනොතීට ස්වල්ප මොහොතකට පස්සේ සරුවත් හාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවෝ ගුරුපත්තුමාට සමුදීලා නැවත විහාරස්ථානයේ වැඩම කළා. වැඩම කරනකොටම ආනන්දනේ සිරිතුමා මිය ගියා විතරක් නෙවෙයි ඊට ස්වල්ප මොහොතකට පස්සේ අහසින් ඇවිල්ලා ඉදං හිතං ජේතවනම් ඉසි සංගනි සේවිතම් ආවුත්තං ධම්ම රාගේන තීති සංජනනම් මම කියලා සඳහන් කළා. මේ භාගතුන් වහන්සේ පිරුරාගත්තු මේ ශ්‍රාවකෙන් වැඩ සිටින විහාරස්ථානයේ දකිනකොට මට හරේ සතුටක් කියලා සඳහන් කළා. දෙවි කෙනෙක් විදියට ඒ වෙලාවම නැවත ආවා. විශේෂයෙන් සරුවත් හාමුදුරුවෝ ගැන වර්ණනා කළා. බුදුරජාණන් වහන්සේ අහනවා ආනන්ද හාමුදුරුවන්ගේ ආනන්ද ඔබ දන්නවද මේ කවුද ආවේ කියලා. සායන මට හිතෙනවා ඔය නම් ආනන්ද හිමිගේ දිව්‍ය පුත්‍රයා වෙන්න ඇති කියලා. ඔව් ආනන්ද ඔබ හරේ ඔබේ අනුමානය හරේ අනුමානය නිවැරදි කියලා දේශනා කළා. පින්නතුනේ නිසා ඔබ උදාවගන්න විහාරස්ථාන ඔබට ආශිර්වාදයක් වෙනවා. ඇතැම් විට අපි මිය ගියාට පස්සේ අපේ ගෙදර උඩ අහසට ඇවිල්ලා බලලා අනේ මගේ ගෙදරේ කියලා සතුටු වෙන්න බෑ. නමුත් පින්නතුනේ ඔබ පන්සලකට උදාව කරලා තියෙනං අනේ අපි මහන්සිලා හදපු පන්සල නේද අපේ ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්නව නේද කියලා ඔබ හැම දිනාටම සතුටු වෙන්න පුළුවන් නේද මේ ලස්සන පන්සල දකිනකොට. ඉතින් ඔබ මහන්සියෙන් ගොඩනගගත්තු පන්සලනේ. ඉතින් පින්නතුනේ මේ වගේ ධර්ම කාරණා රාශියක් තියෙනවා. මේ වගේම නකුල පිතු කියලා සූත්‍රයක් තියෙනවා. නකුල පිතු කියන කෙනාත්තා බොහොම ශ්‍රද්ධාවන්ත කෙනෙක්. ඔහුත් බුදුරජාණන් වහන්සේ හමු වෙන්න ගියා. ගිහිල්ලා කියනවා ස්වාමීන් මට හරිය අමාරුයි එකට හරිය අමාරුයි කියලා. එතෙන්දී මේ කාරණය දේශනා කරාට සඳහන් කරාට පස්සේ නකුල පිතුට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා නකුල පිතු කොහොම තමයි ශරීරේ රෝගී වෙන එක. මේ රෝගී වෙන ශරීරයේ යම්කිසි කෙනෙක් නිරෝගී භාවයක් ප්‍රාර්ථනා කරනවා නම් ඒක ලොකු මුලාවක් ලොකු මෝඩකමක් කියලා. ඒ නිසා මේ ලෙඩ වෙන ශරීරයේ ලෙඩ නොවේවා කියලා හිතනවා නම් ඒක සිදුවෙන දෙයක් නෙවෙයි. ඒ නිසා ඔබ ප්‍රාර්ථනා කරන්න මම ලෙඩ වෙන ශරීරයක් ඇති මම සිතින් ලෙඩ වෙන්නේ නැහැ කියලා මම හිතා ගන්නවා කියලා. සිතින් ලෙඩ නොවේ ඉන්නේ කියලා. කයින් ලෙඩ වුණාට කමන්නේ ඒක අපිට වළක්වන්න බෑ. කොහොම හිටියත් ලෙඩ වෙනවා අපි. නමුත් ලෙඩ වෙන ශරීරයක් ඇතුව ආතුර වූ කයක් ඇතුව අනාතුර වූ හිතක් හදා ගන්නවා කියලා දේශනා කළා. මෙහෙම කිව්ව ගමන්ම මේ නගර පිටුට හරිය ප්‍රසාදයක් ඇති වුණා. බොහොම සතුටෙන් නික්මලා ගියා. යන ගමන් සරුත් හාඳුර හම්බුණා. හම්බෙලා සරුත් ආරහන ඔබ එනකොට නම් ටිකක් දුකින් වගේ ආයේ දැන් හුවා සතුටෙන් යන්නේ. මේකට මොකද හේතුව කියලා. බුදුරජාණන් වහන්සේ අපිට මේ වගේ අනුශාසනාවක් කළානේ. මම මේ නිසා සතුටින් යනවා කියලා. ඊපස් සාරිපුත්තයන් වහන්සේ අහනවා ගෘහපතිතුමනි ඔබ දන්නවද අනාතුර වූ සිතක් ඇති කරගන්න ක්‍රමය කියලා. ඊට පස්සේ කියනවා ස්වාමීන් මට ඒක විස්තර කරලා දෙන්න කියලා. ඊට පස්සේ කියනවා යම් කිසි කෙනෙක් මේ ශාස්ත්‍රයේ ධර්මයේ දන්නේ නැති කෙනා රූපං අත්තතෝ සමනපස්සති රූපවන්තං වාත්තානං අත්තනිවා රූපං රූපස්මින් වාත්තානං රූපං අත්තතෝ සමනපස්සති මේ රූපය ආත්ම විදිහට සලකනවා රූපවන්තං වාත්තානං ආත්මේ රූප සහිත දෙයක් කියලා හිතනවා අත්තනිවා රූපං ආත්මය තුල රූපේ බැසගෙන තියෙ කියලා හිතනවා රූපස්මින් වාත්තානං රූපේ ආත්මේ බැසගෙන තියෙනවා කියලා හිතනවා එකකටකින් රූපේ ආත්මය බැසගෙන තියෙනවා කියලා හිතනවා අනිත් එක ආත්මය තුල රූපේ බැසගෙන තියෙනවා කියලා හිතනවා. ඒක තමයි සාමාන්‍ය ලක්ෂණ. අන්න ඒ නිසා තමයි අපි දුකටපත් වෙන ශරීරය ලෙඩ වෙනකොට ඒ නිසායි අපි මානසිකව ලෙඩ වෙන්නේ කායික ලෙඩ වුණත් එක්කම. ඒ නිසා මානසිකව නිරෝගීව තියාගන්න මොකද කරන්න ඕන? න රූපං අත්තතෝ සමනපස්සති. රූපය ආත්ම විදිහට හිතන්න එපා. න රූපවන්තං වාත්තානං ආත්මේ රූප සහිත දෙයක් කියලා හිතන්න එපා. න අත්තනිවා රූපං ආත්මය තුන රූපයේ බැසගෙන තියෙ කියලා හිතන්න එපා. න රූපස්මින් වාත්තානං රූපයේ තුන ආත්මය බැසගෙන තියෙනවා කියලා හිතන්න එපා. වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය ගැන මෙහෙම හිතන්නයි කියලා සඳහන් කරා. පින්නතුනේ බුදුදහම තුළ මේ ස්කන්ධ පංචකය රූප වේදනා සංඥා සංඛාර විඥාන මෙන්න මේ පහගෙන තමයි සම්පූර්ණ පැහැදිලි කරලා තියෙන්නේ. නැත්තම් නාම රූප ගැන තමයි දක්වලා තියෙන්නේ. ඒ නිසා මේ ස්කන්ධ පංචකයේ හට ගැනීම දකින්න, ඒ වැහිවීම දකින්න, ආස්වාද ආදීනව නිස්සරණ විශේෂයෙන් සම්බේ බැය මේ ස්කන්ධ පංචකයේ හැම වෙලාවෙම හේතු ඇති කලින් හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධ වෙන බව දකින්න කියලා දේශනා කළා. බුදුන් වහන්සේ දේශනා කරනවා පෘථග්ජන කෙනෙකුට සෝතාපන්න වෙන්නත්, සේක පුද්ගලෙක් වෙන්නත්, සේක පුද්ගලෙකුට අසේක වෙන්නත්, නැත්නම් රහතන් වහන්සේ කෙනෙක් වෙන්නත්, අසේකෝ රහතන් වහන්සේ පිරිනිවන තෙක් සෝදායි වාසය කරන්නටත් මා එකම ප්‍රතිපදාව දේශනා කරන්නේ. එම්බද්ද ඒ තමයි මේ රූප ආදී ස්කන්ධ පංචකයේ හට ගැනීම දකින්න, වැයවීම දකින්න, ඒ ආස්වාද ආදීනව නිස්සරණ දකින්න කියලා. අපි මොකක් දැක්කත් මොකක් ඇහුවත් ඒ කියන්නේ ස්කන්ධ පංචකයන් හටගෙන නිරුද්ධ වෙලා අන්නේ නිරෝධයේ ප්‍රතිඵලයක් විදිහට තමයි අපි මේක අත් විඳින්නේ. ඒ සියල්ලක් හැම මොහොතෙම ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා යනවා. ඉතින් මෙතෙන් අපි සිත පිටවා ගත්තොත් අපිට මුළු ලෝකයේම නිදහස් වෙනට මාර්ගය දේශනා කළා. ලෝකෙ නිදහස් වෙනවා කියන්නේ පිළිතුර අපේ දුකෙන් නිදහස් වෙනවා කියන කාරණය. ඉතින් ඥානගේ ධර්මයෙන් අපි ප්‍රයෝජන ගනිමු. ඒ සඳහා ප්‍රධානතම භාවනා කමඨාණක් තමයි පිළිතුරනේ ආනාපාන සති භාවනාව කියලා කියන්නේ. මෛත්‍රී භාවනාවෙන් ආරම්භ වෙලා බුදුගුණ භාවනාව, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, ඡාගානුස්සතිය, දේවතානුස්සතියෙන්, සීලානුස්සතියෙන් වඩා අර්ථවත් කරගෙන විශේෂයෙන් පිනතුනේ ආනාපාන සති භාවනාවෙන් අපේ ජීවිතයට උපරිම වටිනාකම, උපරිම ශක්තිය ලබා දෙන්නට ඕන. ආනාපාන සති භාවනාවෙන් තමයි ජීවිතේ ලස්සන වෙන්නේ පිනතුනේ. අපේ හුස්මට වටිනාකමක් ලබා දෙන්නේ, අපේ ජීවිතයට වටිනාකමක් ලබා දෙන්නේ. අප මෙලොවට ජනිත කරපු අපේ අම්මට සැබෙමින් ඔබ කෘතඥතාව දක්වන්න කැමති නම්, පුණ්‍යානුමෝදනා කරන්න කැමති නම්, අම්මගෙන් ලැබෙච්ච හුස්ම ටිකට පින්නතනේ ආනාපාන සතිය එකතු කරන්න ඕන, සතිමත් බව එකතු කරන්න ඕන. ඒක පින්නතනේ මහා දානයක් දෙනවට වඩා අම්මට ඒක පින්කමක්. මේ ආත්මය අම්මට විතරක් නෙවෙයි, සංසාරේ අපට අම්මල වෙලී හිටිය සියලුම අම්මලාට පුණ්‍යානුමෝදනා කරන මහානීය පින්කම තමයි ආනාපාන සති භාවනාව පින්නතනේ. ආනාපාන සති වඩනකොට සතර සතිපට්ඨානෙ වැඩෙනවා, සත්බොජ්ජංග වැඩෙනවා, විද්‍යා විමුක්තිය සාක්ෂාත් වෙනවා. ඒ නිසා භාවනා ක්‍රම 44 ඉතාම සුවදායි. සමථ විදර්ශනා දෙකටම පාදක වෙච්ච සත්බොජ්ජංග වැඩෙන ආරස්මින් මාර්ගයේ පරිපූර්ණත්වයටපත් වෙන විද්‍යා විමුක්තිය සාක්ෂාත් කරගන උතුම්ම භාවනා ක්‍රමය තමයි ආනාපාන සතිය කියලා කියන්නේ. එනිසා දවසට තත්පරයෙන් තත්පරේ හරි කරලා ආනාපාන සති භාවනා කරන කාලය පිනුතුනි වැඩි කරගන්න. එන්න එනම ජීවිතයේ සතුට සැනසීම දින වෙනවා, ජීවිතේට වටිනාකමක් ලැබෙනවා. හොඳයි පිනුතුනි, එහෙම කටයුතු කරන්න ඔබට ශක්තිය, ධෛර්ය, වාසනාව, නිරෝගී මහ වේ ලැබේවා. මේ උතුම් ධර්ම දේශනාවෙන්, ධර්ම පුහුණුවෙන්, භාවනාවෙන් ජනිත කරගත්තා වූ මේ උතුම් පුණ්‍ය ඵලය අපට මෙය ගිය සියලු ඥාතීහු දෙවියන් සහිත ලෝකයේ ධර්මෝදන්ව සුවපත් වෙත්වා, සුගතිගාමි වෙත්වා, අවසන උතුම් නිවනින් සැනසෙත්වා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛං පන්තා ච නින්දුක්ඛා, භයං පන්තා ච නිම්භයං, සෝකං පන්තා ච නිස්සෝකං, හොන්තු සම්බේ පිපානිනෝ. දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා, බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා, සොරින් තැවෙන සත් සොම්නස් වෙත්වා, නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා.